නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නික්‍රමත යොංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයි මස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස් සන්තං කරෙස්සති සාදු සාදු හොඳයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අදත් අපි සුපුරුදු පරිදි සිද කරන ධර්ම සාකච්ඡාවයි මේ සිද කරන්නේ ස්වාමින් වහන්සේලා උදෙසා සිදු කරන ධර්ම සාකච්ඡාව අද අපි කරන්නේ 6 වෙනි දේශනය ඉතින් මම හිතන්නේ මෙතෙක් කරපු ටික මතක ඇති කියලා හිතනවා අද අපේ මාතෘකාව විදිහට අපි තෝරාගත්තේ ධර්ම මාර්ගයේ ආරම්භයේ උපදවා ගත යුතු මූලික ගුණාංග කියන එක. මේක ඊටාම වැදගත්. මේ ධම්මග කියන්නේ මොකක්ද? ඒකෙදී අපට මුලින්ම තියෙන උන සුසුකම් මොනවාද කියන එක ඊටාම වැදගත්. ඒක නැතුව හැමෙට අපි හුඟක් දේවල් කටපාඩම් කරයි කියලම අපේ මේ ධර්මයට ආපු එකකින් නියම ප්‍රයෝජන අපට ලැබෙන්නේ නැහැ ඇත්තෙන්. ඒකට හොඳම නිදර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා හාමුදුරු කෙනෙක් හිටියේ මේගිය කියලා. මේගිය කියන්නේ ඇත්තෙම මුල් කාලයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු දවසක් එක්තරා අඹ වනයකට ගියා. ගිහිපු වෙලාවේ දැක්ක හරියම මේ විවේක කියන ස්ථානයක් කියලා භාවනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා බුදුහාමර මම අතෙන්ට යන්නද භාවනා කරන්න කියලා. බුදුහාමර කිව්වා මේගිය තව ටික කලක් ඉන්න කලබල වෙන්න එපා. පස්සෙ යන්න පුළුවන් කියලා. පස්සේ දෙවියන් වහන්සේවට ඇහුවා බුදුරජාණන් වහන්සේ මට යන්න ඕනේ එතන භාවනා කරන්න ප්‍රවිවේකේ වඩන්න කියලා. දෙවියන් වහන්සේවට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ ගිය තව ටිකක් ඉන්න කලබල වෙන්න එපා කියලා. තුන්වෙනි වතාවට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මට යන්න ඕනේ බුදුහාඳුරණා ඉතින් දැන් වැඩ කරගෙන ඉන්නේ. කට කිච්ච බුදුහාඳුර මට තව කරන්න දේවල් තියෙනවා මට යන්න ඕනේ කියලා. බුදුහාඳුරෝ කිව්වා හා එහෙම කියලා ඉතින් යන්න කියලා ඉතින්. වස්සේ ටික දවසක් ගිහිලිටිය ගියාට පස්සේ බොහෝම විතරකාව හිතට ඒ වනයේදී ඒක නඹ වනයක් ඒක උද්‍යානයක් වගේ ඉතින් ඒකේ තියෙන අලංකාර පරිසරයත් එක්කම හුවා කෙලෙස් ආව විශේෂයෙන් රාග විතරක හිතට ආවා හිත එකම කරගන්න බැරි වුණා ඒකට හේතු වශයෙන් සඳහන් වෙනවා පසුකාලීන ග්‍රන්ථවල උන්වහන්සේ කලින් ආත්ම භාවික රජ කෙනෙක් වෙලා ඒ රාජ උද්‍යානයේ තියුණේ ස්ථානය කියලා ඒ අර කරපු අතීත මතකයේ දේවල් දී ආවේ ඒවත් එක විතරක් ආවේ කියන එක. කෙසේ වෙතත් මේ ගිය හඳුරන්ට එහෙම ඉන්න බැරුව ආවේ ඊට පස්සේ බුදුහාඳුර හමු වෙන නැවත ආවා. ආපු වෙලාවේදී බුදුහාඳුර සඳහන් කළා මේ ගිය මේ ධර්ම මාර්ගයේ යනවා නම් මූලික වශයෙන් උපදවා ගන්න ඕන කාරණා ටිකක් තියෙනවා කියලා. ඒක ඇත්තෙන්ම අපට ඉතාම වැදගත් අපේ ජීවිතවලටත් ඒක මේ ගිය සූත්‍රයේහි දැක්වෙනවා. ඒ කරුණ ටික මේකේ සඳහන් කළා. අපි ඉදිරියේදී ටික සඳහන් කරනවා මේ මේගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා. එන් එකක් තමයි කල්යාණ මිත්‍රත්වයේ තියෙනට ඕන. නිතර සමන්ට ධර්ම සාකච්ඡා කරන කවුරු හරි ඉන්නට ඕන. දැන් කාලේ හැටියට නම් පොතවත් හරිය තියෙනවා. නැත්නම් වෙබ්සයිට් එකක් හරිය තියෙනවා නම් සමන්ට නිතර වහන්න පුළුවන්. මේක ඉතාම වැදගත්. ඊළඟට සිල්වත් වෙන්නට ඕන හොඳට. සීලයත් එක්කම වත් පිළිවෙත් ටිකක් හොඳට කරන්න ඕනේ. ඒකෙන් තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. අනිත් කරුණ තමයි කෙලෙස් සංසිඳීමට උපකාරී වෙන දස කතාවන්හි නිතර යෙදෙන්නට ඕන. දෙතිස් කතාවන්ගෙන් වැළකීලෙන්නටත් ඕන, දස කතාවල යෙදෙන්නටත් ඕන. දෙතිස් කතා කියලා කියන්නේ කෙලෙස් වැඩෙන රාජකතා, චෝර කතා ආදීන් වෙන් වෙන්නට ඕන. ඊළඟට කෙලෙස් දුරලීමට හේතු වෙන, කුසල් වැඩිවීමට හේතු වෙන අල්පේචිකාවේ පිළිබඳව කතා, සතුට පිළිබඳව කතා, විවේකයේ පිළිබඳව කතා, අප්‍රීච කතා, සන්තුට්ටි කතා, විවේක කතා, අසංසට්ඨ කතා, කියන්නේ නොගැටීම පිළිබඳව කතා, ඒ කියන්නේ රාග දේශ සමග මිශ්‍ර නොවීම පිළිබඳව කතා, වීර්ය ආරම්භ කතා, ඊට පස්සේ සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා මේ වගේ දස කතාවක් ගැන සඳහන් වෙනවා. එතකොට මේකෙන් ඇත්තෙම අපට කියන දේ තමයි කොච්චරනම් අපි මූලිකව මේ ලක්ෂණ තියෙන්න ඕනද කියන එක. ඊළඟට සඳහන් වෙනවා මේ කිය සූත්‍රයේම දැඩි වීරියක් තියෙනට ඕන, ඒ වගේම නිතර උද්‍යප්පේ ඥානය ඇතුව ඉන්නට ඕන. උදේවැය නෝනින් බලන්නට ඕන, සමුදේවැය බලන්නට ඕන, ස්කන්ධ පංචක ධාතු ආයතන ආදී වශයෙන්. දැන් මේකෙන් අපට පැහැදිලි වෙන කාරණයක් තමයි අපි කොච්චරනම් මේ ධර්ම මාර්ගය යද්දී අපට උපකාරවත් බව ලබන්න හේතු වෙන කරුණු තියෙද කියලා. බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ අපි පැවිදි වෙලා අපට පොඩි ටිකක් ළඟ තියමුනොත් විතරක් මේක කරන්න පුළුවන් යයි කියලා. එහෙනම් බෑ, ඇත්තටම ඊට වඩා තව ලොකු දේවල් ටිකක් මේකත් එක්ක එකට බද්ධ වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව බලනකොට තේන ලක්ෂණය තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරේ ප්‍රධාන වශයෙන් දුකෙන් නිදහස් වෙන්න. අපිට තියෙන මානසික පීඩා වලින් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මොනවද අපිට මානසික පීඩා කියලා කියන්නේ? අපිට ඇසට රූපයක් පේනකොට තමන් අකමැති රූපයකට තමන්ගේ කොච්චර හිතට පීඩාවක් එනවද? කනින් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් දකිනකොට, දිවෙන් රසයකට, ශරීරයෙන් පහස, සිතට සිතුවිල්ලක් එනකොට, මෙන්න මේ එන සිතුවිලි වලින් කොයිතරම් තමන්ගේ හිතට පීඩාවක් වෙනවද කියන කරුණ. අන්න ඒකෙන් දුර වෙන්නට තමයි මේ ධර්මයේ දේශනා කළේ. එතකොට අපේ කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන කාරණේ තීරණය වන්නේ අපේ කොච්චර ලෝභ දේශම අඩුණාද කියන කාරණේ මත. අනිත් පැත්තෙන් කියනවා නම් අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන කොච්චර අඩු වුණාද කියන කාරණය. අපි කලක් යද්දී අපිම අපි ගැන බලන්නට ඕන. කලින්ට වඩා තමන්ගේ ළඟ තෘෂ්ණාව අඩුවේද වැඩිද? කලින්ට වඩා තමන්ගේ සක්කාය දිට්ඨිය අඩු වුණාද වැඩි වුණාද? කලින්ට වඩා තමන්ගේ මාන්නේ වැඩි වෙලාද අඩු වෙලාද කියලා තමන්ම තමන්ගෙන නිතර නිතර විමසලා බලන්න ඕන. මේක ඉතාම වැදගත්. ඇතැම් විට අනිත් අය අපි ගැන ප්‍රශංසා කරන්න පුළුවන්. හරි හොඳ හාමුදුරු කෙනෙක්, හොඳ උගත් හාමුදුරු කෙනෙක් අනිත්යට හරියට උදව් කරනවා, එහෙම කියලා නෙවෙයි ගුණ කතන කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා අවංකව අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වෙලා කියලා සමහර විට. ඒ නිසා හැම නොවෙන්නට නම් තමන් ගැනම තමන් ආත්ම ගවේෂණයක නිතර යෙදෙන්නට ඕන. අත්තානං ගවේෂෙය්‍යාත කියලා බුදුහාමුදුරුවෝ නිතර දේශනා කරේ. කෙනෙකුගේ සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටිමාන කොයිතරම් අඩු වුණාද කියන කාරණිය මත. ඒ වගේම අපේත් මිතුරෙක් අපට අවුරුදු 10කට 15කට 20කට පස්සේ හමු වුණාට පස්සේ අපි ධර්මයේ දන්නවනම් ඇත්තෙම අපි බලන්නේ එයාගේ අධ්‍යාපනයේ ආර්ථිකය කොච්චර දිනුවාද කියලා විතරක් නෙවෙයි. එයා කලින්ට වඩා ලෝභ දේශ මොහ කොච්චර අඩු වුණාද අඩු වෙච්ච කෙනෙක්ද කියන එක අපි බලන්නේ ඇත්තෙම. එනිසා කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ මෙන්න මෙතනින්. මේ සඳහා නිකම් බෑ, මේ සඳහා නිතරම තවත් උපකාරවත් බව ලබන්නට හේතු වෙන කාරණා තියෙනවා. එතකොට ධර්ම මාර්ගයේ මුලින්ම යන්නට ඕන කරුණු ගැන සාකච්ඡා කරද්දී ප්‍රධානතම කාරණා දෙකක් ගැන බුදුදහමෙන් නිතර අවධාරණය කරනවා. මේ දහමින් ප්‍රයෝජන ගන්නට කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඒ මොනවද? ඒ තමයි අතීත කුසලිය තමන්ට තියෙනට ඕන පුබ්බේක කත පුඤ්ඤතා හේතම් මංගල මුත්තමන් කියලා මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ තේකයි. පෙර පිනක් තියෙනට ඕන මේකට. එතකොට අපිට බොහෝ විට හිතෙන අපේ පෙන පෙරපින මදි කියලා නේ. ඒක තමයි බොහෝ විට අපිට හිතෙන. නමුත් ඇත්තෙන් අපේ පෙරපිනෙන් උපරිම තලයක මේ ඉන්න අවස්ථාව. විශේෂයෙන් අපේ පැවිදි අය හැටියට පැවිදි බවට එන සාමාන්‍ය ගිහියන්ටත් වඩා සුවිශාල අතීත පුණ්‍ය කර්මයක ආනිසංස විදියට. විශේෂයෙන් අපි පහුගිය දවස්වල සාකච්ඡා කළ අර ඉස්සන සම්පත්තියට හේතු වන අක්කන සූත්‍රේන කරුණාට. ඒ කරුණාටෙන් අපි දැන් ඉක්මිලා ඉන්නේ. ඉතින් ඒකම තමයි අපට තියෙන ලොකුම පින. මෙන්න මේ පින අඩුවක් තිබුණොත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට බෑ. ධර්මයේ නොතිබෙන කාලයක් නම් ඒ ප්‍රයෝජන ලැබෙන්නේ නෑ. ඈත ප්‍රතිපත්‍යංශ දේශයක නම් ඒ ප්‍රයෝජන ලැබෙන්නේ නෑ. අපි උපතින්ම මන්දබුද්ධික නම් ඒ ලැබෙන්නේත් නෑ. නැත්නම් සතරපාය තිරසං ලෝකේ, പ്രേත ලෝකේ, ඊළඟට අවීචී ආදී නිර්යන්වල, ඊළඟට තීර්ගායස්ක දෙවිවරු වෙලා, ඊළඟට ඈත ප්‍රත්‍යන්ත දේශවල මිත්‍යා දෘෂ්ටි පවුල්වල, මෙන්න මේ වගේ කරුණකින් අපි මුල් කාලයේදීම අපි අභව්‍ය වුණා නම් අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා අනේකෙම පේනවා අපි මේ කරුණ වලින් වැළකීච්ච අවස්ථාව නිසා අපි පෙරපින තියන අය කියන එක. ඒ කරුණ නිසා තමයි අපි මේකත් තියන්නේ. ඒ පින හැබැයි දිනපතාම වැඩි කර ගන්නට ඕන අපි ඒක. මේ පින කියන එක ඉක්මනටම වැයවෙල යනවා. විශේෂයෙන් පැවිදි භවයේ ඉන්නනම් මූලිකම දේ තමයි පින කියන එක. සිල්වත් උනාට විතරක් ඉන්න බෑ. සමහර අය හොඳට සිල්වත්, ඉන්න ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඉන්න බෑ සමහරලාට. නොයෙක් ප්‍රශ්න වෙල යන්න වෙනවා. මොකක්වත් නැත්නම් අඩු ගන්න අමනුෂ දෝෂයක් හරි එනවා. ඒකට හේතුව තමයි අර පින අඩුව තමයි හේතුව. ඒ නිසා මේ අපි අතීතයෙන් පිනක් ලබා ගත්තා වගේම දිනපතාම පින වැඩි වෙන විදිහට අපි කටයුතු කරන්න ඕන. සාමාන්‍ය බුද්ධ වන්දනාවක් පිළිවෙත් විතරක් නෙවෙයි. විශේෂයෙන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අනිත්‍ය සංඥාව මේ වගේ භාවනාවක් අපි යෙදෙන්නට ඕන. ඒකෙන් තමයි ඉහෙලටම අපේ කුසලයේ වැඩි කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අතීත පින තියෙනටත් ඕන, ඒ ලැබපු පින මෙතෙන්දී අපි දිනපතාම වැඩි කරගන්නටත් ඕන. මොකද පැවිදි බව කියන්නේ වේගයෙන් පින අඩු වෙනවා. ඇත්තෙන් මේ සිව්පස්යෙන් නිකන් ලැබනවත් එක්කම අර අතීත පින වේගයෙන්ම අඩු වෙනවා. හරියට සුපිරි හෝටලයක ඉන්නවා වගේ. ඈ ලොකු මුදලක් හම්බ කරන් ගිහිල්ලා ලොකු හෝටලයක ඉන්නවා වගේ. ඉතින් ඉක්මනටම සල්ලි ටික වැය වෙනවා. ඒ නිසා ඒ වැය වෙනවට වැඩිපුර අපි මේ ඉන්න අවස්ථාවේ තව උපයන්නට ඕන. නැත්තම් හෝටලෙන් යන්න වෙනවා. බලෙන් හරි එලෙට දාන සල්ලි වර වෙච්ච ගම තියන්නේ. අපටත් ඒ වගේ වෙන්නේ. ඒ නිසා තමයි ඒ පින නිතර වැඩි කරගන්න අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ නිසා සිත නිතරම පිරිසිදුර තියාගන්නට ඕන. විශේෂයෙන් මෛත්‍රී සංඥාව, මෛත්‍රී භාන නිතරම වඩන්නට ඕන. ඒකෙන් තමයි හිතක් පිරිසිදු වෙනවා, සතුටක් වැඩි වෙනවා, අනිත් එක කුසලයක් දිනනවා. ඊළඟ කාරණේ තමයි බුදුගුණ භාවනාව. මේ දෙක ලෞකික කුසලයන් දිනු කරගන්නට ඉහෙළම හේතු වෙන කරුණ. යතර නිතරම අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න ඕන. ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වශයෙන් ආයතන වශයෙන් මේ අනිත්‍යතාවය අපි නිතර නෝරෙන් බලන්න ඕන. එතකොට එක පැත්තකින් මේ ධර්ම මාර්ගය ගැන පින තියෙන්නට ඕන. අනිත් පැත්තෙන් අනිත් ලක්ෂණය තමයි නුවණ තියෙන්නට ඕන. පින විතරක් තිබිලත් බෑ. නුවණ හොඳ තියුණු නුවණක් තියෙන කෙනෙකුට තමයි මේ ධර්මයෙන් ඉහළ ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස කියලා. මේ ශාසන බ්‍රහ්මචාරියාවෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාට මිසක් දුෂ්ප්‍රඥ කෙනෙකුට නෙවෙයි කියලා. මොකද තියෙනවන ප්‍රඥාව විශේෂයෙන් අනිත්‍යතාවයේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමේ තීවුණු නුවණක් තියෙනට ඕන. මේ තීවුණු නුවණ උගත්කම ලැබුණා කියලාම ලැබෙන්නේ නැහැ. හුඟක් වයසට ගියාට කියලා විතරක් ලැබෙන්නේ. දැන් අපි හිතන් ඉන්නේ හුඟක් කල වයස ගිහිපු කෙනෙකුට හුඟක් නුවණ තියෙ කියලා නේ. එහෙම නැහැ. දැන් වයස කියන එකේ කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි කායික වයස කියලා එකක් තියෙනවා. උපැන්න සාතිකයේ තියෙන වයස. ඊළඟට මානසික වයස කියලා එකක් තියෙනවා. පුද්ගලයා තමන් ගැන හිතන් ඉන වයස. තව වයසක් තියෙනවා ආධ්‍යාත්මික වයස කියලා. ස්පිරිචුවල් ඒජ් කියලා. ෆිසිකල් ඒජ් කියලා එකක් තියෙනවා, මෙන්ටල් ඒජ් කියලා එකක් තියෙනවා, ස්පිරිචුවල් ඒජ් කියලා එකක් තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට සමහර අය කායික වයස අඩු වුණාට අර ස්පිරිචුවල් ඒජ් එකෙන් ආධ්‍යාත්මික වයසෙන් හුඟක් වැඩි. කියන ප්‍රඥාව වැඩි, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි එකක් තියෙනවා. දැන් මේ දවස්වල අර අවුරුදු 4කටත් වඩා අඩු පොඩි ළමේ ඉතාලම ගැඹුරු ධර්ම කාරණා විස්තර කරනවා, අනිත්‍යතාව විස්තර කරනවා, පරිසම්පාද විස්තර කරනවා, සසර සහ නිවන ගැන විස්තර කරනවා. ඉතින් එයා වාක්‍ය ප්‍රඥාව දිනු කරන් ආපු අය. ඒතර සාමාන්‍යයෙන් අතීතයෙන් ගාථාවක් හෝ සූත්‍රයක් කටපාඩම් කරපු එකට වඩා හුඟක් වෙනස්. නැත්නම් ගිය ආත්ම භාවී හිටපු දැන කියන්න පුළුවන්කට වඩා හුඟක් වෙනස් මේක. මේක විවේචනාත්මක චින්තනයක් එක්ක يعني ක්‍රිටිකල් තින්කින් කියලා අපි කියන්නේ. ඒක ඉතාම තියුණු බුද්ධියක්. ඒක කිසිම පරිසරයකට දෙයකදී හානියක් හානියක් වෙන්නේ නැහැ ඒකට. දැන් අතීතයේ මතකයෙන් එන ඒවා ටික කලක් ගියාට පස්සේ අමතක වෙනවා. ගියාත්ම භාවයේ මෙතන හිටියහවල් තැනේ කියලා කිව්වට පස්සේ ටික කලක් ගියාට පස්සේ අමතක වෙනවා. නමුත් අර කිහිම වෙන්නේ නැහැ. අර ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු එක අපි අර කිව්වේ හරියට අර ආලෝකයේ දැල් වල තියෙන වෙලාවේ ලියුමක් කියන වගේ කියලා. කරන්ට් එක ගියත් ලියපු ලිපිය මැකෙන්නේ අන්න ඒ වගේ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කිරීමේ තියෙන වාක්‍ය. ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් අර අතීතේ පුබ්බේච කත කුඤ්ඤතා කියපු වගේම නිපක කියන ගුණය තියෙනට ඕන. නැත්තම් සපඤ්ඤෝ කියලා කියනවා. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ කියලා කියනවා. සපඤ්ඤෝ නරෝ නුවණැති මනසේ පෙනට ඕන. ඒක අර උත්පත්තියෙන් ලබන තියෙන නුවණක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ උත්පත්තියෙන් ලැබපු නුවණට තවත් ප්‍රඥාව දියුණු කරන්න හේතු වන කරුණු හතරකින් නිතර උපකාරවත් බව ලබන්නට ඕන. ඒවට අපි සෝතාපට්ඨාංග කියලා කියනවා, පඤ්ඤා වුද්ධිකර ධර්ම කියලා කියනවා. අංගුත්තර නිකාය 4 වෙනි නිපාතයේ තියෙනවා පඤ්ඤා වුද්ධි කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ දැක්වෙනවා මෙන්න මේ කරුණු හතරක් නිතරම අවශ්‍යයි කියලා. ඇත්ත මේ කරුණු හතර මේකෙත් තියෙනවා. ප්‍රඥාව උපදවා ගන්න හේතු වන කරුණු කියන එක. හොඳයි, මේ කියපු කරුණු වලින් මොන හරි අහන්නෙම තියෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට නිතරම උන්වහන්සේ අපට ධර්ම දේශනා කළේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ප්‍රධාන කරුණු හැටියට තියෙන්නේ ලෝභ දේශ මොහ දුරු කරන්න. ඊළඟට ඒ ගමන් මගේදී ආරම්භයේදීම තවත් තියෙනවන ලක්ෂණ ටිකක් ගැන විශේෂයෙන් කරණීයමෙද සූත්‍රයේ දැක්වෙනවා. යන්තම් සන්තම් පදං අභිසමෙච්ච කියලා කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමතිනම්, ඒ කියන්නේ නිවන, නිර්වාණ, අවබෝධය, මොක්ෂය, විමුක්තිය යම් කිසි කෙනෙක් කැමතිනම් අන්න ඒ විමුක්තිය ශාන්ත පදයේ කැමති කෙනා විසින් මෙන්න මේ කරුණ ටික සම්පූර්ණ කරගන්න ඕන කියලා. කර්මයේ සූත්‍රයේ කරුණු 14ක් ඒ වගේ සඳහන් වෙනවා. සබ්බෝ උජෝච සූජෝච සුවචෝ මුදු අනතිමානි ඔය වගේ කියලා. දක්ෂ වෙන්නට ඕන, ඍජු වෙන්නට ඕන, පරාත්ම ඍජු වෙන්නට ඕන, මේ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. අන්නේ කරුණු ටිකම තවත් වෙනක බුදුහාමර දේශනා කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවන්ත ජාතෝ අහමනසා සාමි. එන්න නුවණැති මිනිසුනි මා වෙත කොයි වගේ නුවණැති අයද? අසටෝ අමායාවේ නවන්ත ජාතෝ. අසටෝ කියන්නේ කපටි නැති වෙන්නට ඕන. අමායාවේ මායාකාරී නොවනයි වෙන්නට ඕන. අනිත් දැන් මුලා කර නැහැ වෙන්නට බෑ. ඊළඟට න වංක ජාතෝ. අවංක වෙන්නටත් ඕන. වංක පුද්ගලයන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මෙන්න මේ ලක්ෂණ ටික තියෙන බුද්ධිමත් කෙනෙක් කොයිතරම් අඩුපාඩුකම් තියෙනවද? ආනන්තර කර්ම හැර අනිත් කොයිතරම් අඩුපාඩුකම් තියෙනවද කියලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. අංගුලිමාල හාමුදුරු වැනි අය ඒකට හොඳ උදාහරණයක්. ඉතින් මෙන්න මේ අවංක බවත් එක්ක යන මේ ලක්ෂණ ටික තියෙනවා. ඒ ටිකම තමයි කරණීයමෙත සූත්‍රයේ ලක්ෂණ 14ක් විදිහට තියෙන්නේ. එතකොට මේ ලක්ෂණ 14 මැද්දෙම අපට කීපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි අවංක බව කියන එක. ඊළඟට සුවච කියන එක. ඊළඟට නුවණැති කියන එක, නැත්නම් නිපක කියන එක. නුවණැති නැත්නම් නිපක කියලා ගුණයක් ඔයි කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙනවා. මොකද්ද අවංක කියලා කියන්නේ? අවංක බව කියන්නේ මොකද්ද? ඒ විවිධ අදහස් වලින් කියන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් ඇත්ත කතා කියන එක කියලා. නැත්නම් ඔය වහන්සේ කිව්වාගේ කරන දේ කියන දේ කරන කෙනෙක් කියන්න පුළුවන්. නැත්නම් කමන්ට ලෝකෙට තවම් කියන්න පුළුවන්. නමුත් ඒව ටිකක් පුළුල් අර්ථ. ඊටාම කෙටි කරලා ඊටාම හරියට ફોකස් කරලා කියනවා නම් ඊළඟට කරලා කියනවා නම් මට හිතෙන විදිහට අපි යමක් කරනකොට ඇත්තටම ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් නම් එයා මානසික සුවයක් කරා යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එයා මොනවා කරත් එයා හිතන්නට ඕන මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙනවද වැඩි වෙනවද කෙස් බානකේ ඉඳන් වාහනයක් ගැනීම දක්වා පන්සලක ගොඩනැගිල්ලක් හැදීම දක්වා හැම දෙයකම මේක සම්බන්ධයි. පන්සලේ ගොඩනැගිල්ලක් හදනකොටම තමන් අවංකව බලන්න ඕනේ මේක හදන්නේ එයා පන්සලේ කෙනාගේකට වඩා ලොකු වෙන්න හිත මාන්නේ වැඩි කරගන්නද කියලා ඉතල ඒ තරම්ම නොනින් බලන්න ඕනේ. කෙස් බානකොට බලන්න ඕනේ මේක ලස්සන අඩු කරගන්නද කරන්නේ ලස්සන වැඩි කරගන්නද කරන්නේ කියලා. ඇඳුමක් අඳිනකොට දානයක් දෙනකොට වත් පිළිවෙතක් කරනකොට වැඩි හිටියෙකුට වඳිනකොට බුදුන් වඳිනකොට දෙමාපියන් සලකනකොට බණක් කියනකොට බණ අහනකොට හැම තැනදීම තමන්ම තමන් ගැන හිතලා බලන්න. මම මේක කිරීමෙන් මං බලාපොරොත්තු වෙන්නේ මගේ තෘෂ්ණාව මගේ සක්කාය දිට්ඨිය මගේ මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද මම මේක කරන්නේ කියලා බලන්න. එතකොට තමන්ට තේරෙන මේක කරන්නේ හොඳද නරකද කියලා. කොමන දේ කරත් මේ ගැන තමන් සැලකිලිමත් වෙන්නට ඕන. එතකොට තමන්ට වරදින්නේ. තමන්ට කොච්චර විශාල සම්පත් පාවිච්චි කරත් තමන්ට ගැටලුවක්. කොයිතරම් හොඳ වාහනයක් ගියත් තමන්ට ගැටලුවක්. කොයිතරම් කොයි මට්ටමේ කෙනෙක් ආශ්‍රය කරත් තමන්ට ගැටලුවක් නැහැ. තමන් හිත දාන තමන් කරන්නේ මේකද. ඒක තමයි අවංක බව කියන්නේ. ඊළඟට සෝච කියන එක. මොකද සෝච කියන්නේ? හා සාමාන්‍ය සෝච කියලා අපි කියන්නේ කීකරු කියන එකනේ. හැබැයි කීකරු කියන එකට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. සෝච කියන්නේ යමක් කෙනෙක් කියනකොට සාවධානව ඇහුම්කන් දෙන ස්වභාවය. සෝච. යාට දෙයක් කියන්න පුළුවන් කියලා අපි කියන්නේ. දැන් මේකේ මා අනිත් පැත්ත තමයි නැහැට අහන්නේ කියලා අපි කියන්නේ. ඔකින දෙයක් අහන්නේ නැහැ කියලා කියන්නේ. ඔව් මට කියන්න එන්න බෑ කියලා නිකන් ගත්තගෙන යන්නේ. අන්න එයාගේ සුවච බලන්නේ. හැබැයි සුවච කෙනකින් කියන්නේ නැහැ ඒ කියන දේ එහෙමම පිළිපදින්න ඕන කියලා. හොඳට අහගෙන ඉන්නවා. අහලා හොඳ දෙයක් නම් කරනවා නැති දෙයක් නම් තමයි. කීකරු බවයි සුවච බවයි කියන එක වෙනස තියෙනවා. කීකරු කියන්නේ කින්කර යමක් කියනවා නම් කියන විදිහටම කරනවා. දැන් මේ සාසන ඉදේ කවුද කීකරුම පුද්ගලයා? හා ඔව් කීකරුම කෙනා තමයි අඟුලිමාල. ඒ ගුරුවරයෙකුගේ ඇඟිලි දහහක මාලයක් ගැන කියන වැඩේ පටන් ගත්ත කඩෝවුත්ත. ආයි මේ මසල බැලුණා කී කොයි විදියටම වැඩේ පටන් ගත්තා. එතකොට මේ සාසනයේ අකීකරුම පුද්ගලයා කවුද? හා බුදුරජාණන් වහන්සේ. දෙමළුකෝ ගෙදර ඉන්න කියලා හිටියේ නෑ. ඊට පස්සේ මහනුවර පස්සේ ගුරුවරු කිව්ව මගේ ළඟින් ඉන්න කියලා ශිෂ්‍ය පරිණ හේම කරේත් නෑ. සාම්ප්‍රදායවල තියෙනවා ඔක්කොම ඒක. එහෙනම් අකීකරුම කෙනා බුදුහාම. එතකොට කීකරු අකීකරු බව කියන එකෙන් පුද්ගලයන්ගේ හොඳ ගතිගුණ බලන්න බෑ. කියන්නේ අනිත් කෙනා කියන විදිහටම කරන්න ඕනේ කියලා එකක් නෑ. ඒක කීකරු බව කියන එක ගුණයක් විදිහට බුදුදහමේ කියන්නේ. මොකද ඒ කියන කෙනා වැරදි දෙයක් කිව්ව තමන් අමාරු වැඩ. නමුත් සුවච බව කියන එක එහෙම නෑ. සුවච බව කියන එක හැමතැනම ගුණයක්. කියන දේ කෙනෙක් කියනවා නම් හොඳට අහසන් දෙනම හොඳ දෙයක් නම් තමන් ඕනෙන් විමසලයක කරනවා. තමන්ට ඒක ගැළපෙනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා තමන් එකෙන් බහැර. මෙන්න මේ ලක්ෂණය ධර්ම මාර්ගයේදී තියෙනකොට. දැන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගත්තත් මේකට ටිකක් සම්බන්ධයි. මග නමක ගැන තමන් සියොම් නෝනින් විමසලා බලන්න ඕන. විසුද්ධි වලත් මේක තියෙන යම් පිළිවිදේ. එතකොට අනිත් එක තමයි නිපත කියන එක. ඊටාම තියෙන නෝනින් යුක්ත වෙනට ඕන. මේ නුවණ ධර්මය ගැන කියන්නේ විශේෂයෙන් ධර්මය හදී තාම නුවණට එනවා තමයි. ස්ථානයක් ගැන ගත්තත්, පුද්ගලයක් ඇසුරු කළත්, දේශනාවක් ඇහුවා, ඒ හැම තැනදීම තමයි නුවණට වෙනට ඕන. කෙනෙක් ඇසුරු කරනකොටම එයාගේ තියෙන හොඳ සුළු දෙයක් හරි තමන් ඉගෙන ගන්න දැස් වෙනට ඕන. ඒ වගේම කෙනෙක්ගේ අඩුපාඩු තේරුම් ගන්නට ඕන. අඩුපාඩු වලින් තමට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මොකක්ද ඒ? ඒක අපි නොකර ඉන්නේ. ඒ නිසා හොඳ තියෙන අයගෙන් ආදර්ශයක් ගන්නා වගේම නරක තියෙන අයගෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ මොකක්ද? ඔව් ඒ නරක වැඩි අපි නොකර ඉන්නවා නේද? පුද්ගලයන් ඇසුරු කරද්දී හැමයි තැනක් වුණත් සියොම්ම තමන් ශනිකව දක්ෂ වෙන්නට ඕන. ඒ හොඳ කතාවක් වුණත්, යාගේ හැසිරීමෙම වුණත්, ඒ හොඳට ගාන තමන් දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් ධර්මයේ ළඟදී ධර්මයක් අහද්දී තමයි ඉතාම වැදගත් කාරණය මේකෙදී තමන්ගේ ප්‍රඥාවත් එක්කයි යන්නේ. තමන් දක්ෂ වෙන්නට ඕන මේ දේශනා කරන්නේ සාමාන්‍ය ලෝක විවහාර කතාවක්ද? බුදුදහමටම සුවිශේෂී වෙච්ච කාරණයක්ද කියලා තමන් දැනගන්න ඕන. මොකද ලෝක විශ්යන් ගත්තොත් ඉන්නේ හැම විෂයක් ගැන. සාමාන්‍ය ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව විතරක් නෙමෙයි. සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය මේ වගේ දේවල් ගැන ඉතාම ගැඹුරින්, ඉතාම ලස්සන දේශන ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ආයි බෞද්ධ කෙනෙක් එන්නව නෑ වෙයි ඉගෙන ගන්න. හාමුදුරු කෙනෙක්ගේ මහානවනක් නෑ. අපිත් ගිහින් ඒ ගමන කියන්නේ එක වැඩක් නෑ. දැන් මිනිස්සු ඉස්සර වගේ නේ, මිනිස්සු ඉතාම බුද්ධිමත්. අර ඉන්ටර්නෙට් එකෙන් අහන්න තියෙන වහන පන්සලට එන්නේ. ඊට වඩා දහමටම සුවිශේෂීච කරුණ ටික දැනගන්න තමයි. ඒ නිසා අපි දැනගන්නට ඕන දහමෙන් ඉතාම ගැඹුරින් කියන සුවිශේෂී කරුණ ටික අපි තේරුම් අරගෙන මිනිසුන්ට තේරුම් යන විදියට දේශනා කරා. මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ ධර්මයේ ගැඹුරු කාරණා අපි ටිකෙන් ටික සාකච්ඡා කරනවා. එතකොට මෙතෙන්දී තවත් වැදගත්ම කරුණක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අභිලාෂය වුණේ ලෝක සත්‍යයට සම්මා දිට්ඨිය ලබා දෙන්න. සම්මා දිට්ඨිය කියන එක නොයෙක් පදවලින් තියෙනවා. අමෝහ කියලා කියනවා, විඥා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, ඥාන කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, දර්ශන සම්පatti කියලා කියනවා, දිට්ඨි සම්පන්න කියලා කියනවා. මේ පදවල විස්තර සම්මා දිට්ඨිය ළඟම මොකද කරන්නට ඕන? සම්මා දිට්ඨිය ලැබීමට හේතු වන කරුණු දෙකක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි සත්‍යානුසන්දියෝ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. චතුරාර්ය සත්‍ය ගලපල කියන බණ අහන්නට ඕන. නිකන් සාමාන්‍ය කතා නෙවෙයි. චතුරාර්ය සත්‍යයත් එක්ක ගලපල කියන ධර්මය අහන්නට ඕන. අනිත් දේ තමයි යෝනිසෝමනසිකාරය කියන කාරණය. සත්‍යානුසන්දියෝ ධර්මශ්‍රවණයත් යෝනිසෝමනසිකාරයත් කියන කාරණා දෙක තමයි සම්මා දිට්ඨිය උපදවා ගන්නට හේතුන ප්‍රතිවිදින කරපස්. මොනද කාරණා දෙක? චතුරාර්ය සත්‍යයේ ගටිත වූ මිශ්‍රිත වූ ධර්මයෙන් ශ්‍රවණය කරන්නට ඕන. ඒ අහන ධර්මයෙන් ඕනේ මෙහෙ කරන්නට ඕන. මේක ඉතාම වැදගත් කාරණා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි මූලික කාරණය. සම්මා දිට්ඨිය පෙරමුණෙන් තමයි මේ ගමන යන්නේ. හරියට කරුවල යන කෙනෙකුට ඉස්සරහ යන කෙනෙක් පන්දුවක් අරන් යනවා. නැත්නම් අන්ධකාරයෙන් කියන ලෝකයාට සූර්යාලෝකය පායන කලින් හරියට අරුණෝලය යනවා වගේ. එතකොට මේ සම්මා දිට්ඨිය තමයි අපි පුළුවන් තරම් දුරට වැඩි කර ගන්නට ඕන. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රධාන කාරණේ හැටියට මේක තමයි විස්තර වෙන්නේ. එතන සම්මා දිට්ඨි පුරේ නැවන් කියලා කියනවා. සම්මා දිට්ඨිය නිතරම පෙරටුවට යනවා. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න ඕන. එතකොට ඒක තාම වැදගත්. මෙන්න මේ සම්මා දිට්ඨිය දියුණු කරලීම සඳහාම තමයි, නැත්නම් ප්‍රඥාව දියුණු කිරීම සඳහාම තමයි අර පඤ්ඤා වෝඩිකල ධර්ම විදියට කරුණු හතරක් සඳහන් කළේ. ප්‍රඥා වෝඩිකල කරුණු හතරක් විදියට මොනවද හතර? ඔව්, කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මාංගාරම් මුලතා. මොහොතේද කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ? ඔව්, කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ තමන්ට ස්වර්ගගාමී මාර්ගය සහ මොක්ෂගාමී මාර්ගය පැහැදිලි කරන දෙන අනුශාසක කරගන්න. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සජීවී පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නැත්නම් කොටක් වෙන්න පුළුවන්, දැන් හරියට ඉඳන් CD එකක් වෙන්න පුළුවන්, නැත්නම් වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, පෙන් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන්. එතකොට කුමන හෝ ක්‍රමයකින් මෙන්න මේ කල්යාණ මිත්‍රයන් වෙත සමන් සම්මිත වෙනකොට වර්තමාන අභිමුඛ වාසනාවන්ට නොයෙක් ක්‍රමවලින් මේ සද්ධර්ම වෙත අපට ප්‍රවේශ වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට කල්යාණ මිත්‍රයන්ගේ ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ අපි වෙනකත් ලක්ෂණ දෙන්න ඕන. කල්‍යාණ මිත්‍රයන්ගේ ප්‍රයෝජන ගන්න නිසා අපි ළඟ මොනවද තියෙන ලක්ෂණ? ඔව් සුවෙන් බාමුදයි අපේ වෙන මොනවද? ඔව් කල්‍යාණ මිත්‍රෝ හරයන් කරුත්තේ කියන්නේ මොනවද ප්‍රධාන? ඔව් ප්‍රධාන දේ තමයි අවංක බව කියන එක. සුවච වාදීන් කරන ඒ ඔව් ඒක තමයි අවංක බව කියන පොයින්ට් එක කියනවා. ඊළඟට ප්‍රධානම දේ තමයි නිපත කියන වෙන දක්ෂ වෙන තෝ නෝනටි වෙන තෝ අපි නෝනටි නැත්නම් අපට කලන් මෙතන හඳුනගන්න බැහැ. එතකොට ධාර ධම්මී සූපරසං යනවා වගේ නේද? එහෙම හොදි කි. කොහොන්දේ කටි දන්නේ හැඳ වගේ නේද? දැන් හොද්දේ හඳ ගන්නවනේ. හඳියාවට හොද්දේ කියන රස හැඳ දන්නේ නැහැ. ඒ වගේ විශේෂයෙන්ම සමත් මොන කියන්නේ මොන කියන කාන්තරයකට එයාව මොනින් කියනවා. ඒ වගේම තමයි අවංක වෙන්නේ. අවංක නැත්නම් සමත් වගේම අවංක නැති වෙන්නේ නැහැ සමත් මොන. සමත් සමන්ගේ මොන දහම් මට්ටමකට මොකද හොඳයි හම්බෙන්නේ. සමාන કૃષ્ණා දෘෂ්ටි මාන අඩු කර ගන්න යන කෙනෙක් නම් මේ වගේම අයත් වෙනත් හම්බෙන්නේ. ඒවත් අයතර බාහිර ආටෝපිට තියෙනයි අහුවෙන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක් දැක්ක ගමන්ම ඇඳලින් නැතුමින් මොහොනේන්නේ කුටියේ තේරම සාපුවාම නෙන්නේ. එහෙමනේ කුටියේ තේරම නම් ඉන්න ගැනීම යාතුරු කරන්නයි කියන පොත්පත් තියෙනවා. එයා කුටියේ තේරම නෑ. විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න කොහොමද? ඔව් කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න කල්‍යාණ මිත්‍රයන්ට මොනවද තියෙනවද කියන එක තමයි. සාකච්ඡාය පඤ්ඤා වේදිකාවෝ කියලා කියනවා. කෙනෙකුට සාකච්ඡා බලන සාකච්ඡා. ඒ නිසා ඒක හරියලාන විදිහේ සාකච්ඡා තියෙනවා. සාමාන්‍ය සාකච්ඡා නම් හඳුනා ගන්න බැහැ. ඒක සුලිතේදී සාකච්ඡා ධර්මයෙන් හදාරන්නේ. වන ආනන්ද හැමෝ සඳහන් කරනවා මේ මුළු ධර්ම මාර්ගයේම බඹතරම සසුන් බඹතරයෙන් භාගයක්ම තියෙන කල්‍යාණ මිත්‍රත්වය මත මේ යනවා තේකනවා නෑ එහෙම නෑ මා හේවන් ආනන්ද මා හේවන් ආනන්ද සකල මේ වේදන් රක්ෂිතරියන් වැඩි දන් කල්‍යාණ මිත්‍රතා කල්‍යාණ සම්පෝෂකතා කල්‍යාණ සායන සාසම් රක්ෂිතරියන් භාගයක් නෙවෙයි සම්පූර්ණ මේ සාසම් රක්ෂිතරියව අදා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මත. ඉතින් කල්‍යාණ මිත්‍රත්වයේ සුවිශේෂී කාරණයක් වෙනවා. ඒ සඳහා තමන්ට නොනති වෙන්න ඕන. විශේෂයෙන් කල්‍යාණ මිත්‍ර අපේ අති ගැන ගුණ කියන්නේ වැඩි එක. නිතරම අපි අඩුවක් වෙන්නත්. කල්‍යාණ මිත්‍රයන් බලාගෙන එක ලක්ෂණයක් තමයි. අපි ගැන වැඩි ගුණ හදන කියන්නේ ප්‍රශංසා කරන්නේ අපිට. අපි අඩුපාඩුවක් තමයි කොහෙද තියෙන්නේ. ඒකින් ගැන නිතරම විවේචනය කරන්න ඉතිරිම හොඳයි කියන එක. නමුත් අපේ ඉතාම සියුම් අඩුපාඩු අපිට පෙන්වලා දෙනවා කල්‍යාණ මිත්‍ර. ඒක අපි ගැන ගුණයක් කියනට වඩා වටිනවා. දැන් ඉගෙන ගන්න පුළන්නේ. කොට කල්‍යාණ මිත්‍රත්වය කියන කාරණේ වැදගත් වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන එක තවත් වැදගත්. ආශ්‍රය කියන්නේ දැන් කල්‍යාණ මිත්‍රයන් හිටියට වැඩක් නැහැ. එකක් කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් ළඟදී හන්දක යොමු කරන්න ඕන සෝචි භාවිතා කරගන්න ඕන. ඔව් නිපකා මුලින්ම කියනට ඕන ඒ කල්‍යාණ මිත්‍රයන් කියන දේ අහන්නට ඕන. ඊළඟට ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ළඟ තියෙන ගුණධර්ම අපි අසුරු කරන්නත් ඕන. අසුරු කරනවා කියන්නේ මොකක්ද? කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන කියන්නේ ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ගුණ ටික අපි ආශ්‍රය කරනවා. දැන් අපිට ඉන්නේ ආශ්‍රය කරනවා නම් කෙනෙක්ගේ හරකට දාන ගිහනවා නම් එයා හරිය ආශ්‍රය කරනවා කියලනේ. නමුත් ඒකම ආශ්‍රය කරනවා කියන්නේ අතුරු කරනවා කියලා කියන්නේ එයාගෙන තියෙන මොන ගැටලුවකට අපි ආශ්‍රය කරනවා. ඒක ආශ්‍රය නොකරනවා කියන්නේ මොකද? කියන කයින් කියනවා. දැන් කියන්නේ කියලා තියෙන අනුපාඩු වලට සමාන අසුර නොකිරීම. දැන් ඒ වෙනත් අහුර සුදුරගෙන වහන්සේට එක පන්සල හිටියේ නේද? හිතේ එක විතර විදමින නම් මනහර කිරදින දුක් අතර අනේ දෙවස් නදුක් මක්ක එක පන්සලේ හිටින ආශ්‍රය කරේ නැහැ. දැන් කෙනෙකුට කරකරන්න පුළුවන් එකද නිදි ආශ්‍රය කරන්නේ. ආශ්‍රය වෙන්නේ නැහැ. එක වහලයට සිටින ආශ්‍රය කරන්න බැහැ. ඒ ගුණ දහම් පිටිගත්තේ නැහැ. එනිසා අසුරු කරනවා කියලා කියන්නේ මේ පුද්ගලයාගේ ගුණ දහම් පිට තමන් අසුරු කරන එක. අසුරු නොකරනවා කියලා කියන්නේ. අසේවනාච බාලානම් කියන්නේ මොකද්ද? බාලයා ඉන්න තැමලි යවන එක නෙවෙයි. යන ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. ඒගොල්ලන්ගේ තියෙන දුර්ගුණ ටික තමන් අතුරු කරගන්න හොඳ නැහැ. පුළුවන් නම් තමන්ගේ ආශ්‍රයයට ලබා දෙන්න. තමන්ගේ තියෙන ගුණ දහම් එයාට කියලා දෙන්න ඕන ආදර පිනක් දෙන්න. ඒක තමයි නියම කල්‍යාණ මිත්‍රත්වයේ. ඒ වගේම අපි මිත්‍රයන් හොයාගෙන යන්නේ. නිතරම තමන්ට වඩා ගුණ දහමින් ඉගෙනගෙන ඉන්න කෙනෙක් අතුරු කරගන්න ඕන. එහෙම බැරි නම් තමන්ට වඩා සමාන කෙනෙක්ව සාක්ෂි කරගන්න ඕන. තමන්ට වඩා මිනිහමින් පහල කෙනෙක් සාක්ෂි කරගන්න. ඒක කරන්නේ ඉන්නේ ඒගොල්ලන්ගේ පොරණ සමාන සුර කරන් ඉන්න නැහැ කියන එකයි. නැහැ අපි මේ මුලින් කිව්වේ කල්යාණ මිත්‍රත්වය ගැන. දැන් මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව දිනු කරන්න හේතු වෙන කරුණ අපි මේ සාකච්ඡා කරා. දෙවෙනි කරුණ තමයි ධර්මස්කරණය. ධර්ම ශ්‍රවණය කියන එක කිතාන වැඩගත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තොතින් ධර්මයේ අපි කලින් සඳහන් කළා තියෙනවා ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ තමයි සග්ග මග්ග සහ මොක්ඛ මග්ග කියලා. බුදුරජාණන් වහන්සේ නා මහා ප්‍රඥාවන්ත වහින මහා කාරුණිකයි. මාතර තේරුම් ගන්න ඒ පණේ ගැඹුරම තේ හැම දිනක්ම තේරුම් ගන්න බැහැ. එනිසා බුදුහාඳුරෝ හරක මාර්ගයේ ප්‍රශ්න දේශනා කරනවා. දැන් මේ සාසනේ වැඩිපුරම බණ අහලා මාර්ගය ලබන්න බැරි වෙච්ච එකෙන් තමයි ඉගෙන ගන්නතේ. පසහයි තමයි දේශනා කරන බණ සංවිධානය වෙනම කෝසල සංවිධානයකම තියෙනවා. එතකොට ඒ වගේ හුඟා ධර්ම දේශන ඇහුවත් සසරයි තමාට මාර්ගම ලබන්න බැරි වුණා. හැබැයි බුදුහාමර හුඟා දේශන අහුර කළා. ඒවත් සරක ගන්න වෙන හේතුව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත සමහර අය වාගේ උරුදාය. එකපාර ගැඹුරු කාරණා තේරෙන්නේ නැහැ. සමහර අය නැතනම් පිට දානයක් දීලා තමයි සුබදිගාමි වෙන්නේ. සමහර අය දැන් මෙතන තව කෙනෙක් ගැන හිතෙන් ප්‍රසාදයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන හරි ශ්‍රාවකයන් ගැන හරි ප්‍රසාදයක් ඇති කරගෙන තමයි සමහර අය දැන් මෙතන සුබදිගාමි වෙන්නේ. ඒ නිසා මරණාසන්නය ගැන බුදුහාම ඉතාම කාරුණිකව ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේත් එහෙමයි මහා කාශ්‍යප මහඳුර වැනි ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. මොකද මෙතන සුගතිය අහිමි නොති කෙනෙකුට ඇතැම්ට කල්ප ගානකට නැවත සුගතියකට එන්න බැරි වෙනවා. එනිසා මොනගෙහි ඉස්සයට ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ කරානේ යට සුගතිගාමි වෙන මාර්ගය කියලා දෙනවා. ඊළඟට නොනැති අයට මොක්ෂ මාර්ගය සඳහා නිවන සඳහා හේතු වන කරුණු දේශනා කරනවා. එතකොට ස්වර්ග මාර්ගය සඳහා හේතු වන කරුණු මොනවද? ස්වර්ග මාර්ගය සඳහා හේතු වෙන්නේ විශේෂයෙන් කම්මසකතා සම්මාදිටිය සහිතව. මෙතෙන් තමයි කම්මසකතා සම්මාදිටිය අවශ්‍ය වෙන කර්මය පිළිබඳව විශ්වාසය. මොනවද කම්මසකතා සම්මාදිටිය කියන්නේ? තමන්ගේ හිත පිරිසිදුව යමක් කළොතින් කයින් වචනෙන් ඉතින් සැප විපාක ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් කුමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. මේක තමයි සම්මස්තකතා සම්මාදිටිය පදයි. ඉතින් මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා ඔහු ප්‍රධාන වශයෙන්ම සබ්බ පාප සකරණං කියපු විදිහට ඇතිතාක් දුරට අකුසල් වලින් වෙන්නේ. අනෙක් පැත්තෙන් කුසල සුභ සම්මදා කියපු විදිහට කුසල් වඩනවා, ලෞකික කුසල් කරනවා, දාන සීල භාවනා කරනවා. මෙන්න මේක තමයි සර්ග මාර්ගයේ ලක්ෂණය. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සර්ග මාර්ගයට හේතුන කරුණු. සුගතිගාමී වෙන්න මොනවද කරන්න ඕනේ කියන කාරණය. විශේෂයෙන් පංච සීලය මත ඉඳගෙන දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යස්යයන් හැකිතා කිරීම. කොට මේ කම්මසකදා සම්මාදිට්ඨිය ඉඳන් කරන මේ විස්තරයේ ලක්ෂණය තමයි මේ සංසාර චක්‍රයේ තුල ඉඳගෙන මේක කියන්නේ. ඈ කම්මසකදා සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද? අපි ඇසෙන් දකින රූපය කලින් තිබ්බා. අපි දකින වෙලාවෙත් තියෙන දෙයක්කට පස්සෙත් දෙයක් ඉතුරු වෙනවා කියන එක. අපි රුවන්ැලි සෑය වැන්දා. දැන් සීපත් ගන්නකොට තියෙන්නේ මේ වැඳපු රුවන්ැලි සෑය කියලා අපි හිතන්නේ නේ. ඔබ තමයි කාම ලක්ෂණය. ඒක හරි තමයි. හැබැයි ඒක සම්මුති සත්‍යයට විතරයි ඒක සත්‍ය වෙන්නේ. එතකොට අපි දානියක් දුන්නා, අවල් හාඳුරන දානි දුන්නේ. දානි වල දන හාඳුරු කලින් වැඩි අපි දානි පූජා කරාට පස්සේ හාඳුරු වැඩිලා දැන් පන්සල ඉන්නවා කියලා හිතන්නේ. නැත්නම් අපවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලා හිතන්නේ. එතකොට මේක තමයි සම්මස්සකතා සම්මාදිටි ලක්ෂණය. මහද ලක්ෂණය මේ අපි ඇසෙන් දකින මේ ඉන්ද්‍රියන් වලින් ස්පර්ශ කරන මේ ලෝකය අපි ඒ අත්දැකීම ලබන කලෙ නොතිබ්බා අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා කියන කාරණය. දැන් අපේ ජීවිත කාලේ මෙහෙම තමයි වෙලා තියෙන්නේ. අපි දැකපු ආපු දේවල් ඔක්කොම ඉතුරු වෙලා තියෙන්නේ. ඕන වෙලාවක මතක් කරලා ගන්න පුළුවන්. දැන් අපට රාත්‍රී නින්දට ගියාම සිහින පේනකොට පේන්නේ මේ ටිකම තමයි. ඒ අපේ මේ ජීවිත කාලේ අර අධ්‍යක්ෂණය වලට මොහොන පාපු අය. ඒ කට්ටිය ටික ඔක්කොම මතක් වෙනවා. සිහින පේනකොට නේද? අපිට මුණ ගැහෙච්ච අයගේ කතා අධ්‍යක්ෂණය ටික තමයි හම්බෙන්නේ. ඇතැම් විට මේ ජීවිත කාලේ අවුරුදු 20ක 25ක අය නිතරම හම් වෙන අපේ සිහින වලදී. මිය ගිහිපු අයත් හම්බ වෙනවා. නමුත් මිය ගිහිපු අයවත් මිය ගිහිලා නැහැ. එයත් ඔක්කොම තියෙනයි. ඒකේ මැරිලා කියලා ඉන්නේ නැහැ. අපේ මිය ගිය වාචිත් අපිත් එක කතා කරනවා. පොඩි කාලේ ගෙදර හිටිය බල්ලත් පේනවා අපට. ගෙදර හිටිය හරකත් තියෙනම් පේනවා ඉස්සර හිටපු හරක. ඒ ඔක්කොම ටික තාම අපේ ලෝකේ නිරුද්ධ වෙලා නැහැ. මේ ෆයිල් ඔක්කොම තියෙන ඕන වෙලාවක ඕපන් කරන්න පුළුවන්. එතකොට ලක්ෂණය තමයි දැන් අපේ මේ මොළයට විතරක් අපේ මේ දැනුම මතකය අද දවසේ මොළයට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ජීවිත කාලයටකට විතරයි. ඒ නිසා තමයි අපිට හීනේ දේ විතරක් පේන්නේ. හැබැයි අපට මරණාසන්න මොහොතේ ලක්ෂණය මොකද්ද? මරණාසන්න මොහොතේ අපේ මේ පංච ආයතනයන් වලින් ගන්න අරමුණු නිරුද්ධ වෙලා තනි කරම මනස විතරක් ක්‍රියාත්මක වෙලා මේ මොළයට වඩා පුළුල් පරාසයක් අපට පේන්න ගන්නවා. මුළු සසරම දේවල් එකම ලයින් එකකට කියලා පේනවා. ආයි මේ ජීවිත කාලේ විතරක් නෙවෙයි. ඇතැමිට කල්ප 500කට කලින් කරපු දෙයක් කර්මයක් විපාක දෙයලා ඊළඟ ප්‍රතිසන්දිය ලබන තීරණය වෙනවා. තොටිගේ ලක්ෂණය තමයි ඒ අපට ලැබිච්ච අත්දැකීම් නිරුද්ධ වෙලා නැහැ අපි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මතකයේ තියෙන මේ භෞතික දෙයක් ඕන කියලා නේ. භෞතික දෙයක් ඕන තමයි මේ ජීවිතයේ විතරක් අපට සීමා වෙලා ඉන්න අයට. නමුත් මානසික ස්වභාවය තමයි ඕන වෙලාවක මේ මොලේට හානියක් වුණත් මේ ජීවිතේටම හානියක් වුණත් නැවත අපේ ජීවිත කාලය ඔක්කොම ටික අපිට මතක් කරලා ගන්න පුළුවන්. සාමාන්‍ය මනෝවිද්‍යාව භෞතික විද්‍යාව ඒගොල්ලන් කියන්නේ මොලේ මෙන්න මේ කොටසේ මතකයේ තියෙන්නේ මේ කොටසට හානියක් වුණොත් මතකේ නැහැ කියලා නේ. ඒක යම්කිසි ඇත්තක් තියෙනවා. හැබැයි මේ ජීවිත කාලයට විතරක් හේතු වෙන තමන්ගේම මතකයේ අවදි කරලා ගන්න පැත්තක් තියෙනවා. හැබැයි බුදුදහමේ කියන ගැඹුරු මතකය මේ සති කියන චෛතසිකයත් එක්ක කරන මතකය ඒ සිහිපත් කිරීම ඕන කාලයක් අය මතක් කරන්න පුළුවන්. ඒකට භෞතික දෙයක් අවශ්‍ය නැහැ. ඒක මා පුදුම දෙයක්. ඒක චිත්ත විශ්යත් එක අචින්තනීය විශ්යම් බවටපත් වෙනවා. යම් බලන උදාහරණයක් ඇරෙද්දී බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරු පිරණ කාට පස්සේ සරියුත් හාමුදුරන්ගේ අලු ටිකක් ගෙනාවට පස්සේ සරුසානෙන් ගුණ කිව්වනේ. සරුසානෝ ආත්මවා 500ක් මේ වගේ බ්‍රහ්මචාරිව හිටිය මේ වගේ චරිත ලක්ෂණ අතීත ආත්ම බහල තිබුණා. කිව්වේ කොහොමද බුදුහාමුදුරුවෝ? දැන් අපිට කියන්න පුළුවන් ජීවත් වෙන කෙනා ව්‍යාගයේ හිතට ફોકસ කළා කියලා නේ. නමුත් දැන් මහසී පිරන් පානාර දෙහය සාධානය කළ අතිදාත්ම වල ඔක්කොම ශරීර වල ටිකක් දුහවිලි වෙලා ගිහිල්ලා නේ. කොහොමද සඳහන් කළේ? එනිසා සාමාන්‍ය අපි මේ හිතන භෞතික දෙයට වඩා ගැඹුරු සත්‍යයක් බුදුදහම තුළ විස්තර වෙනවා. අපිට හිතා ගන්නත් බෑ ඇත්ත මේක. එතකොට මේ අපි සඳහන් කළේ මේ ස්වර්ග මාර්ගය තුළ නිතරම මේ සංසාර චක්‍රය තුලයි ඉන්නේ. එහි ලක්ෂණය තමයි තමන් මේ අත්දකින්න ලෝකයේ බාහිර තියෙනවා කියලා හිතන්නේ. මේ බාහිර නෑ කියලා බුදුදහම කියන්නේ නෑ. ඒක වෙනම ගැඹුරින් කියනවා. එතකොට මේ දකින අත්දකින්න ලෝකයේ ඒ විදිහටම බාහිර තියෙනවා. තමන් මතකෙට දෙයක් ආවොත් ඒක ඒ විදිහටම බාහිර තියෙනවා. ඒක ඉතුරු වෙනවා කියන එක. අන්නේ ඉතුරු වෙන දේම තමයි මරණාසන්න මොහොතේ සිහිපත් කරලා ඊට සමාන තැනක ප්‍රතිසන්දිය ගන්න. ඒක තමයි ලක්ෂණය. එතකොට අන්තිම මොහොතේ කෙනෙක්ගේ ඒ සිහිපත් කරනකොට තමන්ට අතීත අත්දැකීම් වල ලෝභ දේශ මොහ සහිත අත්දැකීමක් නැකට නම් තමන් මුණ දෙන්නේ ඒ වෙලේ තමන්ගේ ඊළඟ ප්‍රතිසන්දිය දුගතිගාමී තැනකට යනවා. තමන්ගේ මතකය අලෝභ අදෝ සමෝහ සහිත මතකයක් නම් තමන්ගේ සුගතිගාමී තැනකට යන්න පුළුවන්. එතෙන්දි විශේෂයෙන්ම ආචින්න කම්ම කියපු විදිහට ජීවිත කාලේ වැඩිපුර පුරුදු පුහුණු කරපු කර්ම තමයි අන්තිම මොහොතේ ඉස්මතු වෙන්නේ. එහෙම නැතුව හැබැයි මේට ආසන කර්මත් සමට එනවා. ආසන කර්මයක් වෙන්නේ බොහෝ විට ආචින්න කර්මයක් නයි. එතකොට මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය අවශ්‍ය වෙනවා. මොකද අපට එකපාරම මාර්ග ඵල ලබන තරම් තියුණු ප්‍රඥාවක් බොහෝ දෙනෙකුට නැති නිසා. ඒ නිසා අපි නිතරම ජීවිත කාලේ වැඩිපුර කුසල දහම් කරලා තමන් තියා ගන්නට ඕන. තමන්ගේ මතකයේ තියෙනට තමන්ට දවසට වැඩිපුර කුසල චේතනා සිහිපත් වෙන සිද්ධි තමන්ගේ මතකයේ තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ වඩපු ඒවා, මෛත්‍රී වඩපු ඒවා, දන් දීපු ඒවා, වැඩිහිටියන් සලකපු ඒවා, ගුරුවරුන්ට උපස්ථාන කරපුවා, ඒ වගේ තමන් කරපු හොඳ දේවල් වැඩිපුර තමන්ට දවසට මතක් වෙනට ඕන. ඒක පරලෝක සුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ජීවිත කාලයේම තමන්ගේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, මේ කීදී භවෝග සම්පත් මේ බොහෝ දේවල් දිට්ඨදම වේදනීය වශයෙන්ම ලබන හේතු වෙනවා. බොහෝ දෙනෙක් පින්කම් කරගෙන පරලෝක සුගතිගාමී වෙන්න. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ දිට්ඨදම වේදනීය කර්ම ගැන සඳහන් වෙලා තියෙනවා. අප කරන බොහෝ කර්මවල ආනිසංසහ සහ විපාක අපිට මේ ජීවිත කාලය තුළ ලැබෙනවා. මරණයෙන් මතු ජීවිතයක් තිබ්බ හෝ නැතුව හෝ මේ ජීවිත කාලයම තමන්ට හුඟක් ඒ කරන කර්මවල ආනිසංස විපාක ලැබෙනවා. ඒ නිසා මේ ජීවිතේම සාර්ථක වෙනවා තමන් කරන දේවල් වලින්. ඒතොර මෙන්න මේ ස්වර්ගගාමි මාර්ගයට හේතු වෙන කරුණ බුදුහමෝ දේශනා කළා. පින්කම් කරන්න බය වෙන්න එපා කියලා දේශනා කළා. මා පුඤ්ඤස්ස බහයි කියලා. ඒ වගේම නිතර නිතර පින්කම් කරන්න කියලා කිව්වා. වතුර කලයකට බිඳුව බිඳුව එකතු වෙලා වතුර කලයක් පිරෙනා වගේ නොවනති කෙනා පොඩ පොඩ හරි පින්කම් කළා කුසලයේ වැඩි කර ගන්නවා කියලා සඳහන් කරා. එනිසා මේ ලෞකික කුසලයේ අපිත් කරන්න ඕන, මිනිසුන්ටත් නිතර උනන්දු කරවන්නට ඕන. ඊළඟ කාරණේ තමයි මොක්ෂ මාර්ගය කියන එක. මෙන්න මේ මොක්ෂ මාර්ගයට හේතු වන ධර්ම දේශනා බුදුදහමේ විශේෂයෙන් සඳහන් කරනවා. දැන් අර පොඩි ළමයෙක් කියන්නේ නේද? දුරඥාසේ කර්මය ගැන චුට්ටයි දේශනා කළේ. උදාහරණ වැඩිපුරම දේශනා කරේ හේතුඵල ධර්ම කියලා. එතකොට හේතුඵල ධර්ම කියන්නේ මේ ලෝකයේ ඇත්තටම ක්‍රියාත්මක වන තත්ත්වය මොකද්ද කියලා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගය. එතකොට මෙන්න මේ සඳහා තමයි විශේෂයෙන් ධර්මයේ තියෙන ගැඹුරම දේශනය වෙන පටිසම්පාදය, හේතුඵල ධර්ම, ඉදප්පච්චතාවය කියන මෙන්න මේ දේශනාව අහන්නට ඕන. මෙන්න මේ මොක්ෂ මාර්ගය තේරුම් ගැනීමේ ප්‍රධාන පදනම තමයි ප්‍රධානම අවබෝධ කරගන්න ඕන ලක්ෂණය තමයි මොකද්ද? අනිච්ච කියන කාරණය. මොහොකටද අනිච්ච කියලා කියන්නේ? ස්ථිර නැහැ කියන්නේ මොකද්ද? උදාහරණයක් කියන්න බලන්න. ඔව් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ වෙනස් වීම කියන එකනේ. නමුත් වෙනස් වීම කියන එකට බුදුදහමේ පාවිච්ච කරන්නේ විපරිණාම කියලා. ඒක චේන්ජින් එක. හැබැයි අනිච්ච කියන එක චේන්ජින් නෙවෙයි. අනිච්ච කියන්නේ ඉම්පර්මනන්ස් කියන එක. එතකොට අනිත්‍යතාවයේ තියෙන ලක්ෂණය තමයි චේන්ජින් කියන එකත් වෙනස් වීමත්. නමුත් දෙක සම්පූර්ණයෙන්ම සමාන නැහැ. දැන් මේ ගොඩ නැගිලා කවදා හරි කැඩිලා යනවා. අපිට ඊගෙන්ට එක වයසට ගිහිල්ලා මැරෙනවා. ඈ මේ පාවිච්චි කරන දේවල් ටිකෙන්ට එක දිරාපත් වෙනවා. ඒව විපරිණාමය. ඒව තේරුම් ගන්න එච්චර අමාරු නෑ. දැන් බුදුරජාණන් වහන්සේ ගිහි කෙනෙක් වෙන කලින්ම මේව තේරුම් ගත්තා. ලෙඩ වෙන එක තේරුම් ගත්තා. මහලු වෙන එක තේරුම් ගත්තා. මරණය තේරුම් ගත්තා. එහෙම තේරුම් අරගෙන ගිහි කෙනෙක් මෙලා සම්බුද්ධත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? උන්වහන්සේ පුබ්බේ අනුනුසුතියසු ධම්මේසු කියලා දේශනා කළා. එයි මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණාය කියලා. එහෙනම් අර කලින් තීමිට වෙනස් වීමද දැනගත්තේ? නෑ, ඊට වඩා ගැඹුරු දෙයක් දැනගත්තේ. මොකක්ද එහෙනම් අනිත්‍යතාවය කියලා කියන්නේ? අනිත්‍යතාවය කියන එකේ පදනම තමයි උප්පාද වය ධම්මිනෝ කියලා ගාථාවෙන් තියෙන්නේ. අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. අනිත්‍යතාවය කියන එකට තියෙන ඩෙෆිනිෂන් එකක් විදිහට, අර්ථකථනයක් විදිහට ඔය ගාථාව ගන්න පුළුවන් අපිට. ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. ඇති වෙන්නේ කොහමද? හේතු ඇති කල්ලි ඇති වෙනවා. අහුත්වා සම්බුතං. පෙර නොතිබිච්ච දෙයක් තමයි මේ හටගන්නේ. හුත්වා නබවිස්සති. ඊළඟට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අර පොඩි ළමයා කියන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕන දේ. අපේ සම්පූර්ණ ලෝකය ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප තණ්හා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාර, රූප සංචේතනා, මේ වගේ ඇසත් එක්ක 10ක් ක්ෂණිකව යනවා. කනත් එක්ක 10ක් යනවා. ඔක්කොම 60ක් යනවා. මේ හැම දෙයකම ලක්ෂණය තමයි මොකද්ද? පෙර නොතිබී හේතු ඇති විට ඒ මොහොතේම හටගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන එක ඊළඟ එකට බලපෑමක් කරනවා. වර්තමාන සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලට බලපෑමක් වෙනවා. හැබැයි මේක එහෙම අතින් තියන්නේ නැහැ. එක පහනක් තවත් පහනක් දැල්වනකොට මේ පහනෙන් උපකාරයක් වෙනවා මේකට, අනිත් පහනට. හැබැයි මේ පහනේ ආලෝකයවත් දැල්ලවත් මේකෙන් මේකට යන්නේ නැහැ. මේ පහන හේතු ටික තියෙනකොට මේක ලංකරට පස්සේ මෙතන තියෙන තාපාංශය වැඩි කරලා මේකට හේතු ටික සකස් කරන මිසක් මේ දැල්ල මේකට ගියා නෙවෙයි. අන්න ඒ වගේ තමයි අපේ අතීත සිතුවිල්ලෙන් වර්තමාන සිතුවිල්ලට යම්කිසි දෙක බලපෑමක් වුණා. හැබැයි ඒක එහෙම මෙතෙන්ට ආවේ නැහැ. වර්තමාන සිතුවිල්ල අනාගත ඊළඟ සිතුවිල්ලට බලපෑමක් වෙනවා. හැබැයි ඒක එහෙම මෙතෙන්ට යනවා නෙවෙයි. ඒ වගේමයි ඇයි රූපයයි නිසා චක්කු විඥානය හටගෙන ඒ රූපය ගැන අපි සවබෝධයක් එනකොට මේ හේතු ටික නිසා ඵලයක් ඇති වුණාට ඒ ඵලය හේතු වලට අයිති නැහැ. දැන් උදාහරණයක් ඇරෙයිද? මේ શબ્දයක මේ શબ્දය Tamanට ඇහුනේ කොහොමද? මේ ඇඟිලි දෙකේ ගැටුමෙන් සහ මේ කන නිසා, විඥාන හේතු නිසා. හැබැයි මේ શબ્දය මේ ඇඟිලි වලට අයිතිද? ඇඟිල්ලට අයිති නෑ. එහෙනම් කනට අයිතිද? කනට අයිතිත් නෑ. එහෙනම් විඤ්ඤාණයට අයිතිද? විඤ්ඤාණයට අයිතිත් නෑ. කිසිම දෙයකට මේ ඵලය අයිති නෑ. හැබැයි මේක හේතුවක් අඩු වුණා නම් මේ ඵලය හටගන්නෙත් නෑ. මෙන්න මේක තමයි අනිත්‍යතාවය පදනම. හේතු නිසා හටගන්න දේ හේතුවට අයිති නෑ. ඒ වගේම මේක පෙර තිමිච්ච දෙයක් නෙවෙයි. නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. සම්මුති සත්‍ය ලක්ෂණය තමයි, ස්වර්ග මාර්ගයේ ලක්ෂණය තමයි කලින් තිබ්බතේ දකින්ව දැක්කදී නිරුද්ධුණට පස්සෙත් තියෙනවා. නමුත් මෙන්න මේ පරමාර්ථ සත්‍යයේ මෝක්ෂ මාර්ගයේ දේශනා කරන පරමාර්ථ සත්‍යයේ පදනම තමයි මොකද්ද? අතීතයෙන් වර්තමානට එන්නේත් නෑ මොකොත්, වර්තමාණයෙන් අනාගතයට යන්නේත් නෑ. හැම මොහොතෙම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමේ නිරුද්ධ වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි ටික ටික අපි හිත තියන්න ඕන. මේකට නොයෙක් වචන වලින් සඳහන් කරන ත්‍රිලක්ෂණය බලනවා කියලා කියනවා, උද්‍යබ්බේ ඥානය කියලා කියනවා, අනිත්‍ය සංඥාව කියලා කියනවා, අනත් සංඥාව කියලා කියනවා, විවිධ නම් වලින් මේක සඳහන් වෙනවා. යම් කිසි වෙලාවක අපට සම්පූර්ණයෙන්ම පෙරපසු නොවේ සම්පූර්ණම අපේ අවධානය සිහිය ප්‍රඥාව මෙන්න මේ තුල තියාගන්න පුළුවන් නම් ඒ මොහොත තුල අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. මේ මොහොත රූපයක් පේනකොට මේ පේන අත්දැකීම Tamante ලැබුණේ මේ මොහොතේ, ඒක කිසිම දෙයක් අතීතෙන් ආවේ නැහැ කියන අවබෝධය හිටියොත් එයා බාහිර රූපය පේනකොටම බාහිරට නෙවෙයි යාවේ යන්නේ, මෙන්න මේ හේතුඵල ධර්මයේ ඇතිවීම නැතිවීම පැත්තටයි යන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් බාහිරින් සිත වළක්වල හිත පැත්තේ තියාගන්න එකේ කියලා. නමුත් හිත පැත්තේ විතරක් හිත නිට්ටිය කියලා තියාගන්නෙත් නැහැ. මේ නාම රූප දෙකම පෙරපසුන වී ඇති වෙලා හේතු තුලින් එතනම නිරුද්ධ වෙනවා. යත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති එත්තේසා චිතතේ ජටං කියලා කියනවා. යම් තැනක මේ නාම රූප දෙකම එක තැන ඡය වෙන විදිය නුවණක් ඇති වුණා නම් මෙන්න මේකයි මේ ගැටයෙන් සසර වියවුලෙන් නිදහස් වීම මාර්ගය කියලා. එතකොට මෙන්න මෙතෙන්ට එන්න තමයි මේක කලින් සුතමේ ඥාණයෙන් දැනගන්නට ඕන. මේක නැත්තම් මුකුත්ම කරන්න බෑ. සුතමේ ඥාණයෙන් දැනගන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවණං කරං වදාමි නො අඥානතෝ නො අපස්සතෝ කියලා. ආශ්‍රයන්ගේ ඡේවීම මම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින්න කෙනාට කියලා. මේක කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ මොළදී සුතමේ ඥානෙන් දැනගන්නට ඕන. මේ දැකපු එක චින්තාමය ප්‍රඥා විදියට නිතර නිතර සිතනට ඕන මේ ගැන. නිතර නිතර චින්තාමය ඥානෙන්, චින්තාමය ප්‍රඥාවෙන් නිතර නිතර මේකත් එක්ක ඉන්න ඕන සිතුවිලිත් එක්ක. සිතන වේලාව වැඩි කරගන්නට ඕන. ඊට පස්සේ භාවනාමය ප්‍රඥා විදියට මේක සමතේ දර්ශනා භාවනා කරමින් මේක සම්පූර්ණ අධ්‍යක්ීම බවට පත් කරගන්නට ඕන. මේක සම්පූර්ණ අධ්‍යක්ීමක් බවට පත් කරපු කෙනාගේ ලක්ෂණය විස්තරය තමයි කිංසුකෝපම කියලා සූත්‍රයක් තියෙන ඒ සූත්‍රය විස්තර කරන්නේ. කිංසුකෝපම සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මේ කිංසුකෝපම සූත්‍රය සඳහන් කරනවා එක්තරා දූත යුවලක් අර නගරයකට පණිවිඩයක් අරන් ගිහිල්ලා දීලා නගර මැද ඉන්න නගර හිමියට දීලා ගිහිපු පාරේ මෙන කතාව ගැන සඳහන් කරනවා. ලොකු නගරයක් තියෙනවා. ඒ නගරයේ ප්‍රාකාරකින් වට වෙලා තියෙනවා. නගරයේ දොරටු හයක් තියෙනවා. එක්තරා දූත යුවලක් ඉන්නවා. දූතයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා යම් කිසි පණිවිඩයක් අරගෙන පාරෙන් යනවා. ගිහිල්ලා දොරටු පාරේ ළඟදී චෙක් කළා. පාරෙන් ගිහිල්ලා ඒ පාරෙන්ම දීලා නගර මැද හතර මං හන්දිය මැද නගර හිමේ කෙනාට දීලා ඒ පාරෙන් මයි මෑ එළියට යන. ඒ මොකද්ද කියන්නේ? ඇසට රූපයක් කනට ශබ්දයක් කෙනකොට ආපු එකෙන්ම හිතට දීලා ඒ දීපු විදියටම පිටවෙල යනවා. කනට ශබ්දයක් ආවනම් ආපු ගමන් පරස් ගාලා හැරෙන්නේ නැහැ ඒක බලන්න. හැරුණත් හැරෙන්නේ සීයෙන් හැරේ. දැන් වාදනය කුඩුනා නම් පටස් ගන්න අපි හැරෙනවා. ආහාර හැදිය සද්ද හිච් එක තමයි මේක මේ කරේ කියලා. ඒ කියන්නේ අර ආපු පාරේම අපි ඒක ගිහිල්ලා නැහැ දූතය. ආපු පාරෙන් දූතය ගිහිල්ලා නැති එක විතරක් නෙවෙයි. වෙන පාරකින් ගිහිල්ලා විතරක් නෙවෙයි. අර නගර මැද හතර මං හන්දියේ ඉන්න විඥානේ නැමැති නගර හිමියත් එළියට අරන් ගිහිල්ලා තියෙනවා. නගර මැද ඉන්න විඥානි නැමැති නගර හිමියට පණිවිඩය දීලා ඒ මාර්ගෙම ගියොතින් ගැටලුවක් නැහැ. නමුත් අර සමත විදර්ශනා මේ දූත යුවල කියන සමත විදර්ශනා කියන දූත යුවල මේ ඉන්නේ. ඒ දූතයෝ දෙන්න ආරස්සණික මාර්ගයෙන් ඇවිල්ලා දොරටුවේ ඉන්න සතිය නැමැති කෙනාගෙන් චෙක් පොයින්ට් එකෙන් ඇතුල් වෙලා නගර මැද ඉන්න නගර හිමියා කියන විඥාණයට සැබෑ පණිවිඩය දුන්නොත් හරි බොරු පණිවිඩයක් දුන්නොත් මොකද එයා මුලා වුණොතින් එයා නගර මැද ඉන්න නගර හිමි අරගෙන එළියට යනවා. යන්නේ වෙනත් පැත්තට. යන්නේ කොහොමද? කනට ඇහිච්ච ශබ්ද බලන්න පුළුවන් කියලා යන්නේ අනිත් පැත්තෙන් වාග්ඥාන එළියට අරන් ගියා. අරන් ගියාට පස්සේ තෑගි ටිකක් හම්බ වෙනවා. මොනවද තෑගි? ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, ප්‍රිය විප්‍රයෝග ඔක්කොම ටිකත් එක්කයි තෑගි භෝග ටිකක් හම්බ වෙන්නේ. ඒක තමයි ලක්ෂණ. එතකොට හරියට සතියෙන් සමථ විදර්ශනා දෙකෙන් හිටියොත් අපිට හිතන්න පුළුවන් දැන් එහෙම බැලුවට මට කිසිම ආසාවක් නැහැ කියලානේ. හැබැයි ඒ බලන විදිහට තමයි අනිත් කෙලෙස් ඇති වෙන දේත් බලන්නේ අපි ඒක. අද මේ බලන දේට අපි මැදහත් වෙන්න පුළුවන්. හැබැයි මැදහත් හිටියද ප්‍රඥාවෙන් හිටිය වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක බලන වේගය වැඩි කරන්න තමයි මේ සමථ විදර්ශනා දෙක තියෙන්නේ. සමත විදර්ශනා දෙකෙන් කරන්නේ මෙන්න මේ හිත වේගෙන් යන ප්‍රමාණයට දුවන්න හිත ට්‍රේනින් කරන එක. හරියට පෑඩ සැතපුම් 80ක වේගෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට මොන හරි දෙන්න නම් මොකද්ද අපි කරන්න ඕන? අපිත් ඒ වේගෙම යන්නට ඕන. ගියොත් අර යාට අත දෙන්නත් පුළුවන්, ඕන දෙයක් දෙන්නත් පුළුවන්, යා මේ වාහනේට ඕන නම් ගන්නත් පුළුවන්. ඒ වගේ තමයි මේ වේගෙන් යන හිත ඒ මට්ටමටම අපේ සතිය සමතය විදර්ශනාව අපි දිනු කරන්න ඕන. ඒ දිනු කිරීමේ පුහුණුව තමයි අපි මේ ජීවිත කාලේ කරන්න ඕන. අන්න ඒ සමත විදර්ශනා දෙකට හේතු වෙන කල්යාණ මිත්‍රාශ්‍රය, විවේකය, අනිත් පහසුකම් ටික ඔක්කොම ලබා ගන්න තමයි අපි මේ අනිත් ඔක්කොම වැඩ ටික කරන්නේ. අපි බුදුන් වඳින්නේ, වැඩිහිටියන් සලකන්නේ, අතුපතු ගාන්නේ, අමර තාතර උපස්ථාන කරන්නේ ඔක්කොම කරන්නේ මොකටද? මෙන්න මේ සමත විදර්ශනා දෙකට තියෙන විවේකය, පහසුකම් ටික, දැනුම, කල්යාණ මිත්‍රාශ්‍රය මේ ටික ලබන. ඒ නිසා අපි මේ ටික අපි නොකරොත් අපි අනිත් මොන පහසුකම් ටික ලැබුණත් අපි ජීවිතයේ ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ සඳහා ප්‍රධානම දේ තමයි සුතමේ ඥානය ඇති කරගන්නට ඕන. මේ මොක්ෂ මාර්ගය සඳහා මොකද්ද මේ ධහම කියලා කියන්නේ? අපේ සම්පූර්ණ ජීවිත අත්දැකීම. අපට යම් කිසි විදියක ජීවිත අත්දැකීමක් ලැබෙනවා නම්, ඇසින් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් පහස ලබලා, සිතට සිතුවිලි ඇවිල්ලා, මේ කුමන ආයතනයකින් ඉන්ද්‍රියකින් අරමුණ ලැබුණත් ඒ සියලුම අධ්‍යක්ීම් වල ස්වභාවය තමයි පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙන්නේ. එතකොට දැන් මේ අපට අතීත කර්මයේ විදියට කර්ම විපාකයක් ලැබෙනවා මේ වෙලාවේ. ස්කන්ධ පංචකයක් මේ වෙලාවේ ගොඩ නැගෙනවා. ඇසින් රූපයක් දකිනකොට. නමුත් වේගයෙන්ම ඒ මුලින් ලැබිච්ච අධ්‍යක්ීම එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච අවිද්‍යාවෙන් බලනකොටම හිතෙන්නේ දෙවනි පතාවට තමයි මේක හඳුනගන්නේ අපි. අපි මුල් විදිය මුල් අවස්ථාවේ හඳුනාගන්නේ නැහැ. අපි හඳුනාගන්නේ ඇත්තෙම විඥාණය. විඥාණයෙන් හඳුනා ගන්නකොට අපි මුලාවටපත් වෙන අවිද්‍යාවෙන් හඳුනගන්නවා. ඒ විඥාණයෙන් හඳුනා ගන්න එක අපි විඥාණයෙන් හඳුනාගත්තොත් ඒ ස්කන්ධ පංචකේ නවතින්නේ නැහැ. ඒකම අරමුණු කරගෙන නැවත පංච උපාදානස්කන්ධයන් නිර්මාණය වෙනවා. අන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තොත් ඒකට තෘෂ්ණා, දෘෂ්ටිමාන හටගෙන ප්‍රපංච, සංඥා, සංයෝජන හටගන්නවා. එතකොට විඥාණයෙන් දැක්කොත් විඥාණය අර පොඩි ළමයාත් කියන්නේ විඥාණයෙන් දකිනකොට ෆෝන් එක පේනවා. විඥාණයෙන් දැක්කොත් බාහිර දෙයක් පේනවා. හැබැයි ප්‍රඥාවෙන් දකිනකොට තමන්ට නියම දේ පේනවා. මේක මේ වෙලාවේ හේතුඵල ධර්මයෙන් හටගත්තු දෙයක් කියලා. ඒකෙන් බාහිර රූපයක් නැහැ කියන්නේ මේ වෙලාවේ හටගත් එක හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. ඒතර බුදුදහමේ බාහිර දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ. නැහැ කිව්වොත් ඒකාන්තයක්. එතකොට රූපේ ඒකාන්තයක්, නාමේ ඒකාන්තයක්, විඥානේ මැදයි කියලා සඳහන් කරනවා. එනිසා නාම රූප දෙකෙන් අපි නිරුද්ධ වෙන්න ඕන. නිරුද්ධ වෙලා මේ විඥානයේ ස්වභාවයේ මුල් ස්වභාවයෙන්ම ප්‍රඥාවෙන් දැක ගන්නට ඕන. දැකගත්තු කෙනා තමයි මේ දුකෙන් නිදහස් වෙන්නේ. මෙන්න මේක තමයි බුදුදහමෙහි ගැඹුරම සාරය. එතකොට මෙන්න මේට අදාළ ධර්මදේශනා කරන අපි හැකි තාක් දුරට අහන්නට ඕන. ඒ ධර්මදේශනාන හැම මොහොතක්ම ධර්මදේශ ධර්ම ශ්‍රවණ විතරක් නෙවෙයි ඒක භාවනාවක් බවට පත් වෙනවා. හරියට අපි අවධානයෙන් නම් ඒක අහන්නේ ඒක නැත්නම් නිකම් භාවනාවකුත් මේ යතැමෙට විදර්ශනා භාවනාවක් බවටම පත් වෙනවා. දැන් අපි හිතන්නේ භාවනාවක් නම් නිවන් දකින්න නම් ඇස් දෙක පියාගෙන ඉන්න ඕන කී කියලා නේ හිතා හිතන්නේ නේ. නමුත් විමුක්තායතන හැටියට විමුක්තියටපත් වෙන කෙලෙස් නිවීමටපත් වෙන අවස්ථා පහක් ගැන විමුක්තායතන සූත්‍රයේ සඳහන් කළා. ධර්ම ශ්‍රවණියත් එක්ක විමුක්තායතනක් හැටියට දේශනා කළා. මේ සම්බුදු සසුනේ බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරදී මාර්ගඵල ලැබුවා හැටියට. සෝවාන් විතරක් නෙවෙයි. පුක්කුසාති වැනි අය අනාගාමී වුණා බණහද්දී. බාහ්‍ය දාරුචීරී වැනි අය සුද්ධෝදන රජතුමා අරහත්තුනිත් බණහමින් ඉඳිද්දී. එනිසා බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුණේ ඇස් දෙක වහගෙන ඉඳිද්දී නෙවෙයි ඇස් දෙක අරගෙන ඉඳිද්දී බණහද්දී. එනිසා ඇස් දෙක වහගෙන ඉඳීම ප්‍රඥාව ලබන අවස්ථාවක් විමුක්තිපත් වෙන අවස්ථාවක් වගේම ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරනව නම් ප්‍රඥාවෙන් යුතුව ඒකත් විමුක්තායතනයෙන් බවටපත් වෙනවා. හොඳයි අපි මේ සඳහන් කරේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කරනකොට දෙවෙනි කාරණේ විදිහට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනකොට අපට ඒ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් නිතර මෙනෙහි කරන්න ඕන. එතකොට ධර්ම ශ්‍රවණය කරන්නේ අපි මොනවා ගැනද? එකක් ස්වර්ග මාර්ගය ගැන, අනෙක් එක මොක්ෂ මාර්ගය ගැන. ආනකොට ඒක හොඳට නුවණින් මෙනෙහි කරමින් අහන්නට ඕන. ඇහුවට පස්සෙත් නුවණින් මෙනෙහි කරන්න ඕන. ඊළඟට ධම්මානුධම්ම පටිපදා කියලා තියෙනවා. ඊළඟ කාරණය ඒ මොකද්ද? ධර්මානුධර්ම ප්‍රතිපදා කියන්නේ මොකටද? ඔව් සමත විපස්සනා නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන එක. එතකොට විශේෂයෙන්ම සමත විදර්ශනා දෙක සීලය පිළිපදලා සමත විදර්ශනා දෙක කරන්න ඕන. දැන් දෙවි කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ අහනවා ජටා සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ අතුරටත් ගැට ප්‍රශ්න පිටටත් ගැටලු. මේක විසඳන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ස්වභාවයන් කියලා. සීලේ පිළිපදලා චිත්තං පඤ්ඤං චිත්ත භාවනා පඤ්ඤා භාවනා කරන කෙනා නැත්නම් සමථ විදර්ශනා භාවනා කරන කෙනයි මේ ගැටලුව නිදහස් වෙන්නේ කියලා. මේ නිසා ටිකෙන් ටික අපේ ජීවිතයේ සමථය සඳහා යොදන කාලය වැඩි කරන්න ඕන. සමථ භාවනා කරන එක ටිකෙන් ටික මොහොතින් මොහොතක් වැඩි කරන්න ඕන. මේ නිසා අපි හුඟා පොත්පත් පාඩම් කරා කියලා විතරක් අපි සාර්ථක නැහැ. අපි හුඟා පොත්පත් පාඩම් කරන්නේ කඩපාඩම් කරන්නේ ඇයි? මේ සම්මුති දර්ශනා කරන්නේ ඒකට. අපි හරියට ආයුධ මුහත් කළා, ආයුධ ටික හොඳට කබඩ් එකේ දාලා තියෙනවනේ වැඩක් තියෙද? ඒ ආයුධ මුහත් කරන්නේ මේ යුද්ධයෙන් ප්‍රයුද්ධයට ගන්න අපි මේ. මොකක්ද යුද්ධය කියලා කියන්නේ? මේ අපේ ලෝභ දෝෂ සමුහ දුර කරන යුද්ධය. ඒ සඳහා විශේෂයෙන් සම්මුති දර්ශනා දෙක කරන්නයි අපි මේ හැමදේම කරන්නේ. මේ ජීවිතේ විතරක් නෙවෙයි. සසර කල්ප ගානක් පින්දාම කළා මේ ඔක්කොම පහසුකම් ටික පැවිදි බවත් එක්ක මේ ලැබුණේ මෙන්න මේ සමථ දේශනා දෙකට කාලය වැය කරන්නට. ඒ ටිකට තමයි මේ ඔක්කොම ටික ලබා දීලා තියෙන. අපි ඒක නොකරනවා නම් අනිත් මොනව කරත් ප්‍රතිඵලයක් නැහැ. හිතන්නේ මේ ජීවිත කාලේ විතරේ කියලා. දැන් මේ ජීවිත කාලේ සමහර අය ඉක්මනට රැකී ආරක්ෂා කළ දැහැමිව සල්ලි ටිකක් ඉතුරු කරලා සමහර අය බණ භාවනා කරන්න ඉන්නවා. විවාහත් වෙන්නේ නැහැ පළක් අය. අම්මට තාත්තට සල්ලි ඉතුරු කරලා තියලා යන තනි කඩවි ඉඳලා සමහර අය බණ භාවනා කරන සමහර අය පැවිදි වෙනවා. ඒ පැවිදි වෙන්න කලින් යම ලොකු මහන්සියක් කලේ කරන්නේ. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි අපි නිතරම හිතන්න ඕන අපි මේ සසරම මෙතෙන්ට තමයි අපි මේ මහන්සියල දුක් විඳ කියන එක. අන්න ඒ නිසා මේ ඔක්කොම වැරදික කලේ මේ සමථ විදර්ශනා දෙක වැඩි කරගන්න. ඒ නිසා දිනපතාම මේ සඳහා කරන කාලය වැය කරන්න ඕන අපි වැඩි කරන්න ඕන. වැඩි කර කර ඇහැට රූපයක් එනකොටම අපි දැක්ස වෙනට ඕන. හරියට මේ මොහොතේ හටගෙන නිරුද්ධුණා වගේ හරියට කණ්ණාඩියක් ළඟට යනකොටම අපි දන්නවනේ මේ මොහොතේ කණ්ණාඩි රූපය හටගත්තේ කියලානේ. නමුත් ඇත්තටම මේ කණ්ණාඩි ළඟට යන්නේ කොහමද? තමන්ගේ මූණේක තියෙනවා කියලා බලන්නනේ ඇත්තෙමනේ. ෆ්‍රිජ් එක හරිනකොට තමන් අරින්නේ ලයිට් එක ඕෆ් කරපු ෆ්‍රිජ් එකක් බලන්නද ලයිට් එක දාලා තියෙන ෆ්‍රිජ් එකක් බලන්නද? ලයිට් එක පත්තු වෙන ෆ්‍රිජ් එක බලන්නයි අරින්නේ අපි. අන්න ඒ වගේම තමයි අපි ඇත්තටම කණ්ණාඩිය ළඟට දැන් අපි හිතන් ඉන්නේ කණ්ණාඩිය ළඟට යනකොටම හිස් කණ්ණාඩිය නෙවෙයි අපට මතක් වෙන්නේ. අර ලෝකෙම ලස්සන කෙනාගේ තීන්තෝරේ තියෙන කණ්ණාඩිය තමයි මතක් වෙන්නේ. ඒ ලෝකෙම ලස්සනම කෙනා බලන්න තමයි යන්නේ නේ. කණ්ණාඩිය ගාවට යන්නේ නේ. ලෝකෙ ලස්සනම කෙනා බලන්න නේ. එතකොට අන්නේ වගේ තමයි ඇත්තෙම අපි අද ගෙදර යන්නේ අපි කලින් දැකපු අම්ම බලන්න. අපි බුදුමැඳුරට යන්නේ උදේට යන්නේ හවස ලොක් කරපෙර බලන්න නේ. කවුරු හරි ලොක් එක කඩලා නම් කවුද කැඩුවේ මම ලොක් කරලා යාවේ කියලා කෑ ගහනෝනේ. ඒක සමුදි සත්‍ය අනුව හරි නමුත් පරමා සත්‍ය අනුව අපි යන්නට ඕනේ එවලෙට නිර්මාණ වෙන ලෝකෙ බලන්න. එවලෙට හේතුඵල ධහම මත ඇති වෙන ලෝකයක් තමයි අපි හැමලෑම අත්විඳින්නේ. කලින් තිබිච්ච ලෝකයක් නෙවෙයි ඇත්තෙම. අර දැන් කණ්ණාඩිය කිසිම රූපයක් නැතුව තියෙන වගේ තමයි අපි ගියාට පස්සේ තමයි රූපේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි බුදුගේ සමුදි සත්‍යනු හැතිබ්බට යථාර්ථය තමයි ඒ මොහොතේ ඒ හේතු ටික තියෙන්නේ. දැන් අපි එනකොට ඇතැම් විට කවුරු හරි හිටියනම් අපි හිතාගෙන දැන් එයා ඇති කියලා නේ. දැන් යනකොට කවුරුවත් නැහැ එතන. දැන් යන්නේ අලුත් ලෝකේ බලන්න. අපි ප්‍රඥක ළඟට දැන් යන හදනකොට ඇත්තටම මේ මොහොතේ ඕෆ් වෙලා ලයිට් එක ඕෆ් වෙලා තියෙන ප්‍රඥ එකක් තියෙනවා. නමුත් අපිට පේන්නේ හොඳට ලයිට් එක පත් වෙද්දී මේ දේවල් ටික මේ තට්ටු වල තියෙනවා කියලා බලන්න යන්නේ. නමුත් ඒක ඒ මොහොතේ ඇරෙන එකක් තමයි අපි මේ ලයිට් එකත් එක බලන්නේ. අපේ සම්පූර්ණ ජීවිත අත්දැකීම මේක. මෙන්න මේ යථාර්ථය අපි යම් මොහොතක ඉන්නවා නම් ඒ ඉන්න මොහොත තුල අපි ජරා මරණ ප්‍රිය විප්‍රයෝගේ නිදහසලි. යම් කිසි මොහතක අපි මේ යථාර්ථයේ නිදහස් වෙලා අවිද්‍යාවෙන් නම් ඉන්නේ. ඒ වෙලාවේ අපි සිනහසෙමින් හිටිය වෙන්නට පුළුවන්. නමුත් බුදුහාර දේශනා කරනවා එහෙම අවිද්‍යාවෙන් ඉන්න කෙනාගේ මනසේ ස්වභාවය ගැන. උපමාවකින් දේශනා කරා. මොකද්ද උපමාව? උපමාව තමයි අර හමගර පළවපු හරකගේ උදාහරණය. පන පිටින් හරකෙක් ඉන්නවා. ඒ හරකගේ හරක නොමරා හරකගේ හම ගලවන. දරවල හරක අතාරිනවා. හරකට මොකද වෙන්නේ? හරක මැස්සෝ හානෝ කපුටු කොටනෝ බිම ලැබුවොත් වැලි ගෑවෙනෝ වතුරට බැස්සොත් වතුරින් සත්තු කනෝ ඌලඟ හැමෝත් ඒකේ දුකයි හැම වෙලාවෙම දුකින් ඉන්නේ. අපි පන්නේ වගේ මෙන්න මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ යථාර්ථය නොදක අපි සංගීත සංදර්ශනයක් බලමින් හිටියත් රුවන්වැලි සෑය වඳිමින් හිටියත් කුමන දේ කරමින් හිටියත් මේ යථාර්ථය නොදක නම් අපි ඉන්නේ ඒ ඉන්න මොහොතේ අපයි අපි අරහරකගේ අතර වෙනසන්නේ. අපිට හිතන්නේ හරිය සතුටෙන් ඉන්නේ කියලා නේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ සම්බුද්ධත්වයට අපි අදහනවා නම් මේක අපිට පිළිගන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ මහා දුකක් මේ මොහොතේ අපි විඳින්න ඉන්නේ. අපිට ඒක දැනෙන්නවත් නැහැ ඒක. ඒ නිසා ඒ දුකෙන් නිදහස් වෙන තමයි බුදුරජාණන් වහන්සේ නිතරම අපට ධර්ම දේශනා කළේ. ඒක අප්‍රමාදීව මේ දුකෙන් නිදහස් වෙන කියලා විශේෂයෙන් සකැදීට ඉදුරු කරගන්නට කියලා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛූ කියලා සඳහන් කරා. හරියට සැතකින් පහර ලද්දකු මෙන් හිස ගිනි ගත්තකු මෙන් සක්කාය දිට්ඨිය දුරු කරන්නට අප්‍රමාදීව මහන්සි වෙන කියලා. ඒ තරම් මනසක් අතර අපි ඉදිරියට තියාගෙන ඉන්නේ. රසවස්සන හඳුරේම බණ්ඩ කියන්නේ හරියට අපි රේල් පාර උඩ රේල් පීල්ල උඩ ඔළුව තියාගෙන අපි ඉන්නවා. අපි කවුරුත් එහෙමයි. තාම කෝච්චි ආවේ නැහැ. හැබැයි එක එක කෝච්චි එනවා. මොනවද කෝච්චි? ඔන්න එනවා ලොකු හාමුදුරන් හසනියපේ ඔන්න එක කෝච්චියක් ආවා. ඊට පස්සේ අම්මට හසනියපේ තව කෝච්චියක් ආවා. ආච්චි මැරිලා තව කෝච්චියක් ආවා. අයියා ඔන්න හිරේ ගිහිල්ලා තව කෝච්චියක් ආවා. එක එක කෝච්චි යනවා කියලා දුම් දෙන්න. මෙන්න මේ අවිද්‍යාවෙන් ඉන්නකන් හැම මොහොතෙම අපට ප්‍රශ්න එනවා. හරියට හැම මොහොතෙම අපේ ඔළුව උඩින් කෝච්චි යනවා. ඇතැම් විට අද අපි කෝච්චි රේල් පීලේ උඩ බෙල්ල තියාගෙන ඉන්නවා. අද කෝච්චියක් නැහැ කියලා හිතන් ඉන්නවා. හැබැයි සමහර දවස්වලට ඔක්කොම කෝච්චි දෙක එක දවසට එන්නේ. ඒකවත්ද? ඔව් මැරෙන දවසේදී ඔක්කොම කෝච්චි ටික එනවා. අධ්‍යාපන සහතික ටිකත් ඔක්කොම අවලංගු වේදාට. නෑ මරණ සහතික ලැබුණාට පස්සේ ඔක්කොම සහතික අවලංගු වෙනවා. ඔක්කොම ඥාති ටිකත් ඉවරයි, ශරීරයත් ඉවරයි, ධනිය උපයාගෙන ටිකත් ඔක්කොම එදාට ඔක්කොම කෝච්චි ටික එක දවසෙම එනවා එදාට. අර පරක් වෙලා ආපු කෝච්චි ටික ඔක්කොම එක පොලිමට එනවා. ඒ නිසා ඊට කලින් අපි අපිට කෝච්චි නවත්තන්න බෑ අපට. අපි මොකද කරන්න ඕන? අපට තියෙන රේල් පීලෙන් අපි අයින් වෙන එක. ඒ නිසා ආමල තාත්තල මැරෙන එක, ඥාති වියෝ වෙන එක, සම්පත් වලට හානියව අපිට මොනවාක්වත් නවත්තන්න බෑ. ඒ ලෝකෙ හැටි. අපිට තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන් ගැලවෙන ඉක්මනින්. ඇතයි කියලා මේ මවාගිනින ලෝකෙ මේ මිත්‍යාවෙන්, මේ අවිද්‍යාවෙන්, මේ මෝහෙන් ඉක්මනට අපි ගැලවෙන්නට ඕන. ඒක ගැලවිලා පෙරපසු නොවි හරියට කණ්ණාඩිය ළඟට යනකොටම රූපය ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකින්න වගේම දැන් මේ මගේ කටින් ඉක්මෙන හඬත් ඒ වගේම පෙරපසුන වි හටගෙන ඇතිවෙන දෙයක්, නිරුද්ධ වෙන දෙයක්, මේ රූපයත් එහෙම පේන දෙයක්, ඒ වගේ දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂ වෙච්ච දවසට තමයි අපි දුකෙන් නිදහස් වුණා වෙන්නේ සම්පූර්ණයෙන්ම. එතකන් අපි ටිකෙන් ටික මේක කාලේ වැඩි කරගන්න එකයි කරන්නේ. විවිධ ක්‍රම වලින් කොහොම හරි ඉන්ද්‍රිය සංවරයෙන් ආහාරය පාලනය කළා, නිින්ද පාලනය කළා, නොයෙකුත් උපක්‍රම වලින් සීලය විතරක් නෙවෙයි දුතාංග ආදී මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන හැම ක්‍රම ශිල්පයකින්ම අපි වාසි ටික අරගෙන මෙන්න මෙතෙන්ට අපි ජීවිතය හුරු කරගන්නට ඕන. අපි මේ සාකච්ඡා කරමින් හිටියේ අර ප්‍රඥාව දිනු කරන හේතු වන කරුණ ටික ගැන. ඊළඟ තවත් වැදගත්ම සූත්‍රයක් තමයි අභිඥා කියන සූත්‍රය. අංගුත්තර නිකාය 4 වෙනි නිපාතයේ තියෙන අභිඥා කියලා සූත්‍රයක්. මේ සූත්‍රයත් පැත්තෙම අපිට ධර්ම මාර්ගය ගැන තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඒකේ සඳහන් වෙනවා නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් දකින්න තියෙනවා නම් මොකද දකින්න තියෙන්නේ? අවබෝධ කරගන්න තියෙනවා නම් මොකද අවබෝධ කරගන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් තම විශිෂ්ටම ඥානෙ යමක් ප්‍රහීණ කරන්න තියෙනම් කොමක්ද ප්‍රහීණ කරන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥානෙ යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් තම විශිෂ්ට ඥානෙන් යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් කොමක්ද සාක්ෂාත් කළ යුත්තේ කියන එක සඳහන් වෙනවා. මේක ඉතාම වැදගත් සූත්‍රයක්. මුලින්ම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් දැනගන්න තියෙන මොකක්ද කියන්නේ? ඒ තමයි පංච උපාදානස්කන්ධය. අපි ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුණත්, මේ මොන ඉන්ද්‍රියෙන් මොන ආයතනෙන් අත්දැකීම ලැබුණත් මොකද වෙන්නේ? මේ ස්කන්ධ පංචකයක් පෙරපස් නොවිහට ගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ පෙරපසු නොවී හටගෙන එතනම නිරුද්ධ වීමක් තමයි හැම මොහොතම තියෙන්නේ. මෙන්න මේක දැනගන්න එක තමයි බුදුදහමේ හැටියට ලෝකේ ඉහළම අධ්‍යාපනය. ලෝකේ ඈත ගැලැක්සියක ගැලැක්සියක් සොයාගත්තත් අපි දක්ෂ වෙන්නේ නැහැ. ලෝකේ ඈතම තියෙන ගැලැක්සියකට අපි ගියත්, ඉර්ධ බලෙන් ගියත්, මුගලන් හාමුදුරන වගේ තියෙන ඉර්ධියකින් අපි ගියත් අපි දක්ෂ වෙන්නේ නැහැ. ඊට වඩා ඉහළ අධ්‍යාපනයක් තමයි මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකයේ තේරුම ගන්න එක. ඒක තමයි ඉහළම අධ්‍යාපන බුදුදහමෙන් කියන්නේ. මේක විවිධ විදියට බෙද බෙද විශේෂ ධම්මසංගණිය ආදී අභිධර්ම ග්‍රන්ථවල විභංග ප්‍රකරණ ආදී තැන්වල බෙද බෙද රූපේ වෙනම චෛතසික වෙනම බෙද බෙද මේක දක්වන ස්වභාවය මොකද්ද කියන්නේ. මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය තමයි අහුත්වා සම්මුතං හුත්වා නව විසති පෙරණති වි හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණා. එතකොට නුවණැති කෙනෙක් විසින් මෙන්න මේ අවබෝධය ලැබුණාට පස්සේ ඊළඟට කරන්නේ මොකද්ද? තම විශිෂ්ටම ඥාණයෙන් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද්ද ප්‍රහීණ කරන්න තියෙන්නේ කියන එකත් තේරුම් ගන්න. මොකද්ද යාට ප්‍රහීණ කරන්න තියෙන්නේ? අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ කලින් තිබුණා කියන අනවබෝධය. ලෝකේ නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියන අනවබෝධය. මේක දුරු කරනවා. ඒ විතරක් නෙවෙයි භවයට තියෙන ආසාව, මේ බාහිර ලෝකයක් තියෙනවා කියන අවබෝධය, Taman දැකපු අහපු දේවල් තියෙනවා කියන අවබෝධය. එහෙම හිතන් ඉන්නකම් ඕනේ වෙලාවක මේ ලෝකේ හොයාගෙන යන්න පුළුවන්. මරණාසන්න මොහොතේ අපි ගෙදරට ආසාවෙන් නම් හිටි, දැඩි ආසාවකින් ඉන්න මොහොතේ නම් මිය ගියේ, බය වෙන්න දෙයක් නැහැ. අපි ගෙදර මේක දෙලින්න. පින වැඩි නම් දෙවියෙක් වෙලා අඩු ගානේ බූමාඩු දෙවියෙක් හරි ගහක වෙලා හරි ඉපදෙයි. පින සාමන් මට්ටමින් තිබුණොත් ඉන් මනුස්ස ආත්ම භාවයකට ඒ ගෙදරම කෙනෙක් ගින්. ඊටත් වඩා අඩු වෙනා ගෙදරම කාමරේ ඉඳි නොකෙනෙන්. ඔබ තමයි ස්වභාවය. එතන නැති වුණත් ඊට සමාන විදියට ආයතන නිර්මාණය වෙනවා මේ ලෝකයේ තුල. මේකයි ස්වභාවය. එන සාවිද්‍යා පාදක යන ලෝකයේහි ස්වභාවය මේක. එනිසා හැකිතාකෙක් මොනේ මේ අවිද්‍යාව සහ භව තණ්හා අපි දුරු කර ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? ඔව් සමථ විදර්ශනා දෙක, චිත්ත සමථයක කුසල අරමුණක සම 40 කර්මස්ථාන, කමඨාන 40ක් ගැන බුදුදහමේ දේශනා කරනවා. බුද්ධ අනුස්සතිය, ධම්ම අනුස්සතිය, සංඝානුස්සතිය ආදී දස අනුස්සති, දසකසින, පඨවි ආදී දසකසින, ඒ වගේ මුද්දුමාතක විනිලකාදී දස අසුභය, ඊළඟට මෙත්තා කරුණා ආදී සතර බ්‍රහ්ම විහරණ, ඊළඟට ආකාසානංචයතන වාදී සතර ආරුප්පන, ඊට ආහාරි පටිකූල සංඥාව, ධාතු මනසිකාර්ය, මේ වගේ කමඨාන 40ක් ගැන බුදුදහමේ තියෙනවා. ඒව තමන්ගේ කැමති විදියට තමන්ට වැඩ බලන්න පුළුවන්. කාලයක් යනකොට තමන්ටම තේරෙනවා තමන්ට වැඩිපුරම හිතට පහසු මොකද්ද කියන එක තමන්ටම අහු වෙනවා. මේක වැඩිපුර කරන්න පුළුවන්. හැබැයි සීලොම කමඨාන අතරින් ආනාපාන සතියට සුවිශේෂී ස්ථානයක් බුදුදහමේ හිමි වෙනවා. ඇයි එහෙම දේශනා කළේ? ආනාපාන සතිය නැමැති එකම ධහම වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යාය මුක්තිය සාක්ෂාත් වෙනවා කියල. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානෙ වඩනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යාය මුක්තිය සාක්ෂාත් වෙනවා කියල. එනිසා ප්‍රධාන කමඨහනක් විදිහට දැක්වෙනවා. සම්පූර්ණ දෙක වඩනකොට එහි ප්‍රතිඵල විදියට කරුණු දෙකක් සාක්ෂාත් වෙනවා. අපට ප්‍රතිඵල විදියට ලැබෙනවා. ඒ මොනවද? විද්‍යා විමුක්ති දෙක. නොවනති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන් තියන ලබන්න තියෙනවා නම් මේ ලෝකේ ලබන්න තියෙන හැම දෙයක් තමයි මේ දැනුමත්, ඒ දැනුම තුලින් ලබන විමුක්තියත් නිවීමත්. තොට නිර්වාණය විමුක්තිය කෙලවර කොට දහම රකින්න කියලා කිව්වා. විමුක්තිය අවසාන හේතුඵල ධර්මයේ අවසාන ප්‍රතිඵලය තමයි විමුක්තිය. ඒ විමුක්තියෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵලය තමයි නිර්වාණය කියලා කියන්නේ. විමුක්තිය හේතුඵල ධර්මයට අදාළ දෙයක්. විමුක්තියට නිවන ප්‍රතිවිරුද්ධයි, නිවනට විමුක්තිය ප්‍රතිවිරුද්ධයි කියලා සමාන කරනවා. විමුක්තිය සංගතයි, නිවන සංගතයි. එතකොට විමුක්තිය දක්වාම හේතුඵල ධර්ම මත යන්නේ නිවන හේතුඵල ධර්ම මිලිච් එක, ඒක අසංකතේ. එතකොට මෙන්න මේ දක්වා තියෙන ගමන් මගක් තමයි අපිට දේශනා කළේ. බුදුදහමේ තියෙන මූලිකාංග ඇතුළු මූලිකාංග විතරක් නෙවෙයි ඇත්තේ, මේකේ මූලික වශයෙන් අපි ළඟා යුතු ඉලක්කත් අපි මේ සාකච්ඡා කළේ. ඉතින් මොන හරි අහන්න එහෙම තියෙනවද ප්‍රශ්න? ඔයි කරුණෝ දැන් අහලා ආයි බලන්න තෝරන ටිකක් ගිහින්නේ. ඒකට තමයි ප්‍රතිපලයක් තියෙන්නේ. ඉතින් මේ ඔය හෑන්ඩ් අවුට් එක පුදු දෙන්නේ Tamanට තවත් ඒක මතකේ රැඳෙන්න. ඉතින් ඒ වගේම ප්‍රයෝජන ගන්න Tamanගේ අනාගතයට මේ කාලය හොඳම කාලයක් කරගන්න ජීවිතේ. මේ ඉන්න කාලය අපි කාටවත් ඉතින් මේ වගේ හැමදාම ඉන්න වෙන්නේ නැහැ නේනේ. සතුටින් වෙන්නල යනවා ඉන්න කාලෙ. ඉතින් ඒ කාලේ සතුටෙන් අපට පස්සේ කාලෙ තේ කරන්න පුළුවන් විදියට මේ කාලය අරතරත් අපි ගත කරමු. දැන් අපි මේ රැස් කරගත්තින දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති දුක්ඛම් පංචාච නින්දුක්ඛා බයප්පත්තාච නිබ්බයා සෝකං පංචාච නිස්සෝකා හුන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්තැ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු